දේශනාව. සිත් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ඈගල්ල පුස්තක ශ්‍රී පුණ්‍යෝලිහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. හොඳයි සාදුකාරයන්ටවත් සම්මතිනම සමන්තා චක්‍රාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං අදංසා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධ අස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස්සේ සම්මා දිට්ඨිං පහං වික්ඛේ ධම්මං වදාමි අත්ථි වික්ඛේ සම්මා දිට්ඨේ ආසවා ශුඤ්ඤතාග්ඤා උපදිවේ පක්ඛා අත්ථි වික්ඛේ සම්මා දිට්ඨේ අරියා අනාසවා ලෝකුත්තර මග්ගං ගාතිති. කඩු ගන්නාව පාරමිතා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී උපෝසථාංග සීලයට සමාදන් වූ දින නමස්ථානයේ එන යන ස්ථානයේ සිටි ලැබියාවන් කරන සදහවර පින්නතසි අපගේ ස්ථානයේ පවත්වනු ලබන දෙවන ධර්ම දේශනාවයි. පසුගිය දවසේ අපි 1:10 වෙනි මේ ස්ථානයට පැමිණ ඇයිනාදී 40 කවන ධර්ම දේශනාවක් කරමින් ආරම්භයක් දීලා කියනවා. අදත් මේ වෙලාවක හිමම තියෙනවා වාහන පොලිමකට අහු වුණා ඉස්සරහින් එන දිග වාහන දෙකක් නිසා අපට ඉන්න බැරි වුණා නීතියක් රැකගෙන ඉන්න ඕන නිසා. කොහොමත් ඉතින් මේ අය දැනගන්න 12:00 මෙහා මට පන්තරෙන් පිටත් වෙන්න බෑ. ඒක එකයි කාලෙම නිසා ඉන්න බෑ. නමුත් මට යන්න හදිස්සියක් නෑ 3:00 වෙන කල්ම නිසා ඒ වෙලාව වෙන්නලා තියෙන්නේ. ඊළඟ ධර්ම දේශනාවක් 4:00 තියෙන්නේ. නමුත් 3:00 පස්සේ ගියාම 9:45 විතර යන්න පුළුවන්. එනිසා ඔබට වෙන් කරපු කාර්යය ඔබට ඕනෑ තාක්කල් නම් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ බය වෙන්න කාරණාවක් නැහැ. අපි එදා ධර්ම දේශනාවේ සාරාංශයක් මතක් කරගෙන අදාළට යමු. එදා අපි මතක් කරපු කරුණවල තිබුණා රැකියාව මුදල් කදල් නීති උපදෙස් වගේම ඒවා සියල්ල ජීවිතයට වගේම ධර්මයේ නම් මොඩයත් ජීවිතයට අවශ්‍ය බව. ඒ නිසා අපේ ධර්ම දේශනාවල තේමාවකට වෙන තිබෙන්නේ ජීවිතයට ධර්මය කියලා මතක් කරලා. ජීවිතේ සම්පතනම් ධර්මය ඒ ගත යුත්තේ අවසන් ගමන් යන වෙලාවට නෙවෙයි ඇකිතාක් ජීවිතේ මුලින් කියලා අපි මතක් කළා. උදාහරණ සහිතව මතක් කළා. ඒ වගේම ඉතිරි අපි සමාජයේ පවතින කරුණ පිළිබඳව කීයක් පිළිබඳව විග්‍රහ කිරීමක් කළා. ඒ විග්‍රහයන් ඔබට මතකයි නැවත මා විග්‍රහ කරන්නේ නැහැ. වර්තමාන යුගයේ බුදුරජාණන් වහන්සේ කැපී හැකිද? එහෙම නැත්නම් සම්පූර්ණ පිට මාර්ගඵල ලාභින් නැති විය හැකිද? බුදුහාමුදුර ලංකාවේ උපදිනා කියන එක සත්‍යයක් තියෙනවද කියන මේ කරුණ මා මනාව විග්‍රහ කළා. අනිත් පැයක දැන ගැනීම තමයි කියන්නේ. හැබැයි ඉතින් මේක ඔබට මම මේ ධර්මදේශනා පරිගත කරනවා. මමම හතර පහක් කතාවක් මේ ධර්මදේශනාව පිටියකට ගත්තේ නැහැ. ඕනනම් ගන්න පුළුවනි. නවිතුනන්නේ මතක තියාගන්න. නමුත් ඒවා 2000 දාගෙන අහන්න කැමති නම් ඒකට ක්‍රමයක් හදාගන්න පුළුවන් PT මාර්ගයෙන්. ඉදිරිපත්කත් මගේ ප්‍රතිපත්තිය තමයි බණ විකුණනු නොලැබේ අනිවාර්යයෙන්. දැන් අද මාව විනාඩියක් ගෙනත් කරන්නේ මගේ බණ අහන මහත්මේ. එදා මම නරේ කුලීරිය කියන රුපියල් 1000 දෙවන්න සිද්ධා. අද මම හිතන්නේ නෑ මහත්තයා ඔයගොල්ලෝගේ සල්ලි ගන්නේ කියලා මාව විනාශ කරලා. ඒවා එහෙමයි වෙන්න ඕනේ. ඒක හැදෙන කෙනෙක් එහෙම කරාට කාවයක් නෑ නේ. එලා එයා අඳුදී ඇවිත් බණ ඇහුවා. නමුත් මම මේ ඉන්න පාරේ ආ කැමති වුණා මාව විනාශ කරන්න. ඒත් ඒක පුහැරින්න කියලා බණහම. ඒ අපි ළඟ තියෙනවා විචිරම් ආකාරයේ ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්තිය විවිධකත් අපි මුලට පාවා දෙන්න සූදානම් නෑ. ඔබට නැවත අහන්න පුළුවනි නම් මේක මේ නැත වාඩිලා ඉන්න කෙනෙක්වත් ඔහුගේ දුරකථනයේ තියෙනවා මම එයාට දීලා තියෙනවා මාව මෙතනට ලින්ක් කරලා යොමු කරපු මහත්මයාගේ එහෙමත් නැත්නම් අපට වීඩියෝ එකක් ගන්න මාසෙකට වෙනත් දිනයක් යන්න පුළුවන් අපි නැති වෙලාවක හරි නැවතත් අහන්න මේක එක්සත් කතාවක් අහලා පුළුවන් නේ කියලා මම විශ්වාස කරනවා එහෙම නැත්නම් මට මතකනේ තේරුම් ගත්තදී එක දවසින් කියලා යන්න පුළුවන් හැබැයි මම කවදාවත් විස්තර කරන්නේ නැවක පිළිගන්නේ කියලා. මොකද හිතන්නවත් බැරි තරම් වේලක් තියෙනවා. ඒ නිසායි අපි මේක මේ ක්‍රමයෙන් ගැඹුරට ටික ටික අරන් යන්න උත්සාහ කරන්නේ. අර හැඳින්වීම කරව මහත්මයා කිව්වා වගේ අපි ඊට පස්සේ බුදුන් දකින්නේ කොහොමද? බුදුන් දකින්නට බාධා වෙලා තියෙන්නේ මොකද්ද? පරියාපිත ප්‍රතිපත්තිය පිළිබඳ සාසන තුනේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මොකද්ද? අපට දැනික මාර්ග තියෙන්නේ ධර්මීය අනුකිසි විකෘති වීමක් අතර උදාහන් වීමක්ද කියන කාරණා ඒ ධර්ම දේශනාවක පිටලා මේ ධර්ම දේශනාවේ මගේ ඉලක්කයක් තියෙනවා අපි මේ බුද්ධෝත්පාදයේ උපන්නාය දේශනාව උරුම කරගන්න ඒ අපට අදාළ විදිහට ධර්මයේ නිරවුල් වෙන්නේ නැත්නම් ධර්මයේ සිටියම් ආකාරයක විස්තර කරපු ආකාරයේ ඒ ආගර්දෝකයක් නෙමෙයි ඒක අකින්නත් කියන ප්‍රවාහ වරදක් එහෙම වීමක් වෙන්නට ඉඩ තියෙනවායි කියන්නේ අර මහත්මයා මතක් කළ සංගතේ සූත්‍රාස්ත්‍රයෙන් මම පැහැදිලි කරා එහෙම කරලා තමයි අපි අවසානෙට පෙරවන් පිළිබඳව විග්‍රහයක් කළා මේ පෙරවන් පන්සලේ තුන්වලක තියෙන තාක්කලකට තරණ කරගන්න බෑ මේ හදවතට ගන්න පුළුවන් නම් මේ පෙරවන් දත්නස්ත්‍රයෙන් ඊට වශයෙන්ම ඔබේ රත්නත්‍රයේ සම්පීම ලබා ගැනීමයි කියලා. වගේම මේ රත්නත්‍රයේ සර්වනුස්තරණ යාම කියලා කියන්නේ පංචශීලයේ, අටශීලයේ, දසශීලයේ, සාමණේර ශීලයේ සහ උපසම්පදා ශීලයේ වඩා උසස් ශීලයක් කියන අතරේ මම හිතන්නේ මායි දාම. අල්ලාහ්ගේ දේශනාවේ අගට කියන කල්පිත කතා. අද මම වෙනත් තේමාවක් කොටේ ඉන්න කල්පනා කරනවා. දෙයක් හදාගන්න අතිවාරමත් ඕනේ නේ. ඒ වගේ ප්‍රතිශක්ති පූජාව ගැන කතා කරන්න තමයි මට ඕනේ. හැබැයි ආමිෂ පූජාව හරහා නොගො ප්‍රතිපත්ති පූජාවට එන්නට බෑ. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබ නිගේ තියනවා නම් උඩමඟුල වටා වැඩි නළුවක් තියෙනවා. වැඩි නළුව වටා දෙලෙන් කියන කටු තියෙන කොටසක් තියෙනවා. ඒ පෙරපු නැතුව ගියොත් එහෙම කටු යන ගන්න මේ කටු කොහොමද නැද ඉන්න පුද්ගලයා ඉස්තරලයින් වල වැඩි කරු වැඩි කරුවට නැහැ ඉතින් උඩමළුවට යන්න පාරක් නැහැ උඩමළුවට යන්න වැලි මළුව හරහා ගිහිල්ලා තමයි පාරක් තියෙන්නේ හැබැයි වැඩිමහල්ලේ ඇවිදින කෙනාට කවදාවත් ප්‍රීමා බෝධිය ස්පර්ශ කරන්න බෑ. ආනුපුතේ ප්‍රීමා බෝධිය කියලා කියන්න විතරයි පුළුවන්. ප්‍රීමා බෝධිය ස්පර්ශ කරන්න නම් උඩමළු වල ගොඩ වෙන වරම් ලබා ගන්න ඕන. මේ උපමාවක් මම කිව්වේ. ආහිත පූජාවට නොයන පුද්ගලයා කැලේ ඉන්න මිනිස්යාවක්. දෙරෙන් කියන ගන්න කැලේ ඉන්න මිනිස්. ආහිත පූජාවට එන පුද්ගලයා වැලිමළුවට ආව తీරනවා. දැන් වැලිමළුව හැමදාම කැරේ කැර කිඳලා හරියන්නේ නැහැ. උඩමළුවට ගොඩ වෙන පාර හොයා ගන්න ඕනේ. අපේ ධර්මදේශනාව ඉලක්කය ඒ බෞද්ධයෙකුට මේක තේරුම් ගන්න කල් යනවා. ඒ නිසා අපි ඉන්නතක අපි කරන වැඩ ටික නිරන්තර ගන්න බලන්න. අපි ඉන්නතන අපි කරන වැඩ ටික කියලා කියන්නේ බෞද්ධයින් වශයෙන් ඔබ දැනට ඔබේ විහාරස්ථානයට සම්බන්ධ, පිටක් වලට පොතන වල සම්බන්ධ, ඔබේ නියතක අන්තර තුන් මාසකින් තම වල සම්බන්ධ ඔබ කරන වැඩ ටික දාන ශීල භාවනා පුණ්‍යක්‍රියා මේවා අපි අනුන් කරනවට කරන්නේ පුතාවාදයන් අනුව ප්‍රතිඵල උපරිමෙන් ලැබෙන ආකාරයෙන් දැනහඳ දාගල කරගෙනද කරන්නේ කියන එක පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. ත්‍රිපිටකය බොහෝ කියව මට ඒ පිළිබඳව බොහෝ දේවල් තේරුම් ගත්ත මට මේ සමාජයේ මේ කරන වැඩ ගැන ගැටලුවක් එනිසා මම යුතුයම වෙනවා එදා කියලා දුන්නා වගේම මේ අදුපාඩු ඔබේ ජීවිත තුළින් හදාගන්නේ ඔබට මේ හත්ක පිණිස හේතු වෙනවා කියන කරුණ පැහැදිලි කරන්න. එනම් මේ හඳුන්වාදීම කරන්නේ පොඩ්ඩක් ඇටි ඇරෙන කල් තමයි මේ කතාවේ. පැහැති ගමන් වාහනේ පරිපල පහු කරගෙන මොකද වෙලාවට වැඩ කරන්න මාත් හරි කැමති. පහු වෙන්න කැමතිම නැහැ. ඒ නිසා ඇටි දාගෙන ආවේ ඉක්මනට දැන් ඉතින් කතා කරන්න පුළුවන් වෙලාව හරියින් තියෙනවා. මේ කියන වචන හැම දිනාටම මනින්න ඇහෙනවද? පැහැදිලිද? දීර්ඝකාරයේ මහා සත්‍යාරී සද කියන සූත්‍රයේ අදංගු බුද්ධ දේශනා පාඩයක් තමයි මා ඔබට මාතෘකා පාඩේ වශයෙන් අපදක් තියෙනවා. සම්මා දිට්ඨින් අහං වික්ඛවේ ධම්ම වදාමි. ලෝකෝඥාන වහන්සේ දේශනා කරලා දානවා. මානි මම මේ සම්මා දිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරනවා. ධම්ම වදාමි. සම්මා දිට්ඨි එකයි කියන්නේ කියලා හිතන්න කියොත් එහෙම ඉතින් මිනහට අපට යන්න බෑ. අතිවික්‍රේ සම්මා දිට්ඨි සාපරා පුඤ්ඤ භාග්‍යා උපදීය කක්ඛා. අනි සම්මා දිට්ඨියක් තියෙනවා. ඒක කෙනෙක් සහිතයි. ඒක දෙන්නට නැතුරු වෙනවා. ඒ මෙලව සහත් තරම වශයෙන් ප්‍රතිසංසහතෝ ලපේ විපාක දෙකක්. ඒක අපි කියනවා විපාක දෙන සම්මා දිට්ඨිය ඔබ දන්නාට මොයෙන් කියනවා නම් කම්මස්සත්ත සම්මා දිට්ඨිය නැත්නම් දසරත්ක සම්මා මේ අපේ සමාජයේ වෙලා තියෙන දෙයක්. ඇහුවත් ඔක්කොම සොයනවාද කියලා කියන්නේ නිවන් දකින්න යනවා කියලා තමයි කියන්නේ. දාහණය දෙන්නේ, සිල් ගන්න, බණ භාවනා කරන්නේ ඔක්කොම කරන්නේ කොටද නිවන් දකින්න කියලා කියනවා. හැබැයි යන පාරට නිබඳව නිරෝධ බව, ඍජු බව, විස්ත්‍රාස්වන්ත බව, බොහෝ දෙනාට තවතින බව තේරෙනවා. ඒ සාපේක්ෂව කියලා ගන්න. අලෙවි තමයි උන්වහන්සේ වදාළේ අත්‍යවික්‍රේ සම්මාදිට්ඨිය. අනේ සම්මාදිට්ඨියක් කියනවා ඒ සම්මාදිට්ඨිය හැටි. ආතව. ඒක කියලා ස්ථිරයි. ඒක භාගියා. ඒක කිනේක ස්ථිරමලු. ඒක විපාකද නැසලු. ඒක කියන්නේ විපාක. උපදීයක කාර්යයන්නේ දලෝසත් පරලෝකෝ ප්‍රොත්සත් සංජාතෙන් විපාක. දැන් මේක ඔබ දන්නවා. දැනගත්තකම නැවතත් මේක කියනවා. මොකද මට ඕන දේවල් මතු කරගන්න මේක ගන්නෙ. මම ඉස්සරහට මතක් කළා. ඔය වළනන් අපිත් ගන්නවා ආමඳුරනේ අපට ඔය ගැම්බේ දක් කියලා කියන්න හදින් කියන්නේ පා කියලා ඔයගොල්ලෝ. මොකද අපි එක දෙනෙක් මේක අරගෙන ඉක්මනට යනවට වඩා මේ බොහෝ දෙනෙකුට මේක තේරුම් අරන් ඉස්සරහට යන්න පුළුවන් නේද? එහෙම ඉන්න කෙනේ නෑ ඉස්සරහට දෙන්නේ. එනිසා මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන එකේ තේරුම පින්පව විපාක විශ්වාස කිරීම. පින්පව විපාක විශ්වාස කිරීම විතරක් නෙවෙයි පින්පව විපාක විශ්වාස කරනවා නම් පව් වලින් ඉවත් වී පුණ්‍ය කර්මයන්ගේ ඉවත් වීම. දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ වස්තු 10ක් කියලා විශ්වාසය. ඒක කියලා අපි ඕනනම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් කියන ගන්නේ. එකද සම්මස්තකතා සම්මාදිච්චය කියලා කියන්නේ සම්මස්තකතා සම්මස්තකතා නෙවෙයි සම්මාදිච්චය කියලා කියන්නේ දීජක් පතර කොහොමද ඉතදාලා කියන ලැබෙන්නාසේ යම් කිසි කර්මයක් කළොත් ඉතදාලා ඉපාතවාරයේ නිරෝධ පරිලෝකයේ නිවීමක් එතකොට එයින් කියන්නේ කර්මඵල විපාක විශ්වාස කරන තැනට ඇවිදින්නයි කියන්නේ ඔබට පාඩන්නේ මම මතක් කරලා දෙන්නම්. දානීය විපාකයක, යාගීය විපාකයක, පුද පූජාවන් විපාකයක, සතරාපසල කර්මයන් විපාකයක, මාත කරන උපස්ථාන විපාකයක, පියාට කරන උපස්ථාන විපාකයක, මෙලවකට, පරලවකට, ඕපපාතික උපදින සත්‍යයකට දෙලව පරලව මෙනෙහි පහක් කොටගෙන අන්‍යන්ත දේශනා කරන මහණ බවන් ලොෙහි ඇත. දැන් මොකද්ද කියන්නේ කුසල අකුසල කර්මයන්ගේ විපාක. මාත කරන උපස්ථානයන්ගේ විපාක. උපස්ථානයන් විතරක් විපාක තියෙන්නේ. මාත පයින් යනකොත් එහෙම. ඒකටත් විපාක තියෙනවානේ. ඔව් පෞද්ගල වස්තුවේ ගුවන්විදුලි රූපයන් ආරං කියනවා අර මහර පුත්‍ර අම්මලා තාත්තලා නරුවයි කියලා දිනාගන්නේ. ඒවටත් විපාක. එකයි එක කියන්නේ නරකපත්තට නරබයි පාතනේ රජේ වුණත් උසස් තීරණ වලට අපි කියනවා ප්‍රසාද දීපනා කියලා. දඬුවම් වලට අපි කියනවා පනිෂ්මන් කියලා. ඉතත්තම තියෙනවානේ. ඔව් දඬුවම් තියෙනවා. ඒ වගේ මේ කර්මණියාමේ දඬුවම් සහ ප්‍රසාද දීපනා. දඬුවම් ලක් වෙන්නේ අපේ සිනන් අපි දඬුවම් ලැබීමේ කාරණාවෙන් මිදහත් වෙච්චරේ. මේක කියන්න පුළුවන් තමයි. නමුත් මේ දඬුවම් ලැබීමේ කාරණාවෙන් මිදහත් වීම ධර්මයේ ගැඹුරට තේරෙන තුරු ලෙසිනේ කරා. එතකොට මේ දානෙරි යාගෙරි පුත පූජාන්නේ මෙලවස් කරලවත් පොහොපාටික සත්‍යය කියලා කියන්නේ නෙළුම් මලෙන් වල උපන් අය නම් නෙමෙයි මම දන්නේ හැටියට ඔය දේව භූත ප්‍රේත කියලා මහෞපතකින් දිනන වෙන උපදිනකටම මනෝ මිත්‍රයක් තියෙන ලොකු වීමක් නැති ජීව කොටසක් අපිට නොපෙනෙන ජීව කොටසක්. ඒක දෙවියන්ුත් ඉන්නවා යස භූත ප්‍රේත දුගටි ගාමිනියත් ඉන්නවා. පොහොපාටික පූජනා සත්‍යය කියන්නේ ඒකයි. එවගේ මේක කියනවා පරපිත සක්කොට දේශනා කරන සම්බන්ධම් ලොලි ඇත කියලා. අපි යමෙක් විශ්වාස කරනවා නම් ගෞතම සාස්ත්‍රණය තුළ තන තියෙන්නේ අනාගත බුදුහාමුදුරන්ගෙන් තමයි කියලා කියන්න අවබෝධ කරගන්න ඕනේ කියලා එයාලා වගේ විශ්වාසින් නෑ. එහෙනම් ඒකෙන් කියන්නේ මේවා මෙලොවදී සත්‍යක සක්කොට ගත්තා ඉතින් ඒක නෙවෙයි. ඒ නිසා මේ තරමවත් නරකයි. ඒකට එහෙම හිතන්න කාරණේ මනුස්සයෝ හිතන්න කාරණේ මොකද්ද කියලා අපි සංග වේදන සහ සංග සාමාජික සූත්‍ර දෙකෙන් එදා පෙන්නනවා නේ අපිට වැරදීම නෙමෙයි මේ මොකක්කෝ කාර්යෝ වරදක් නිසා මේ ධර්මයේ වැරදි අර්ථකථන ටිකක් වීම කියලා. ඒ අර්ථකථන මොනවද කියලා අපි එක එක වචන වලින් පෙන්නන්නම් පැහැදිලි. දැන් දසවස්තුක සම්මාදිට්ඨිය දෙන්න ඉස්සරලා තියෙන්නේ මොකක්ද? දසවස්තුක මිත්‍යාදෘෂ්ටිය. දසවස්තුක මිත්‍යාදෘෂ්ටියේ කියන්නේ ඔය කාරණා ඉස්සරත් නොකෙටි. මම හිතන්නේ නෑනේ වන්දනා කරන්න පිරිසමාලන්නේ වනාහන් දෙන පිරිසකට ඒබඳුව ඇති කියලා. ඒත් මේ බණ කියන්නේ මේ සිල්සමාලන් වෙලා ඉන්න පිරිස විතරක් නෙමෙයි මේගොල්ලො ගෙදර ගිහින් මේවා භාවිත කරන්නේ තමන්ගේ ස්වාමිවරු එක්ක තමන්ගේ දරුවන් එක්ක තමන්ගේ අසල්වාසීන් එක්කලා මෙන්න මෙහෙමන දේවල් කියනවා ඒක. දානේ විපාත නැහැ, පූජා විපාත නැහැ, යාගවම විපාත නැහැ, ඉල්පව් කියලා එකක් නැහැ, මෙලොවක් කරලොවක් කියලා එකක් නැහැ, අන්හත කරන උපස්ථාන රෝ ගෞරවය කියන විපාකයක් නැහැ, ඕපවාට උපදින ලක්ෂේක් නැහැ, බුදුන් රහතුන් කියලා කෙනෙක් නැහැ කියන එකට තමයි සවස්ත්‍ර මිත්‍යාදිච්චිය කියන්නේ. ඒකට තමයි මම කියන්නේ රෙන්ටි ලයිට් කැලේ ඒගොල්ලෝ ඉන්නේ කියලා. ඒගොල්ලෝ තාම වැලි මඬුවටවත් ඇවිදින්නේ නැහැ. හැබැයි ඉතින් ඕන් වැලි මඬුවටවත් ඇවිදින්නේ නැතුව කැලේ ඉන්නවයි කියලා උන් කැලේ මේදලා විනාශයට යන්න දෙන්න අපිට කොමක් නැහැ. අපි උත්සාහ කරන්න ඕන උන්ට උදමඟුලට කෙසේවත් වැලි මඟුල දක්වාවත් කරන්න. ඒකයි අපිට උත්සාහ වෙන්නේ. දැන් මේ පළවෙනි සම්මාදිට්ඨිය දෙන්නන්නේ මොකක්ද? කර්ම ඵල විපාක විපාකයේ තුලින් අකුසල කර්ම නොකරන පුණ්‍ය කර්ම කරන පිරිසක් බවට පත් වෙනවා. ඒ කර්මවල විපාක විශ්වාස නම් අයහපත් දේවල් කර සම්ප්‍රේණි වුණාද? මෙලෝ කරලවත් අයහපත් කරනවා. ඒකට අපි කවුරු උත්සාහ කරන්නේ? ඒ නිසා අපි අපසලයට ලැබි නැහැ. බැරි වෙලා සිද්ධ වෙන්න පුළුවන් පුතක් ගන්නවා. අපි යටි ඊට වඩා එහෙනම් යහපත් දේවල්. දැන් යහපත් දේවල් වලට ලැබෙනම් යහපත් දේවල් හරියට කරන්නේ කොහොමද? යහපත් දේවල් වලින් තමන්ට, අනුන්ට, මෙලොවට, පරලොවට යහපත් ප්‍රතිඵල අංග සම්පූර්ණ ලබා ගන්න ඕන. කියන්නේ මේක දැනගන්න ඕන. අපේ බෞද්ධ අම්මල තාත්තලා නැත්නම් අපේ බෞද්ධින් ගත්තාම මං දකින්නේ පින්කම් වලට ලැබි නැති අය. පින්කම් වලට ලැබි. නමුත් පින්කම කියන්නේ කෙහි ගැඹුර අරුත තේරුම් අරගෙන මේවා කරනවාද චාරිත්‍රයක මේවා කරනවාද අනුකරණයක මේවා කරනවාද ලෝකපේන්න මේවා කරනවාද සමහරු කියලා අපට හිතන වෙලාවල් තියෙනවා. අපි ඉතින් වැඩිපුරම ඉතින් සංගලක යන අයනේ පිරිත්තරට යනවා, දානෙට යනවා, බණට යනවා. ඒවායි අපේ බෞද්ධය කරන කියන වැඩ හැරි දෙක අරගෙන බලන්නේ කියලා කියනට අහම්යෙන් තේරෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර කීපයක් අරගෙන ඒවයින් කරුණු පැහැදිලි කරලා තීර්මාන විස්සයේ පුණ්‍ය කිරියවත් තුනි පතමානිස්ති. මේක කියන්නේ පුණ්‍ය කිරියවත් සූත්‍රය කියලා. ඒක තමයි තියෙන්නේ. මේ තියෙන දෙයින් තමයි මම ගත්ත පිළිපැති. ඔබ දන්නේ ඔක්ක වචන තුන විතරයි. මේක බුදුහාමුදුරුවෝ කරන විස්හාය අපි හොයාගන්න. පතමානිස්ති. ධානමේ පුණ්‍ය කිරියවත් තුන් තීර්මනේ පුණ්‍ය කිරියවත් තුන් බාහාමේ පුණ්‍ය කිරියවත් තුන් කි. ඔබත් ගන්නා තීල පුණ්‍යක් කියලා කියන්නේ දාන තීල භාවනා කියලා කියන්නේ. එහෙම දැනගත්තට මේ කියන ගැඹුරු මේකෙන් තේරෙන්නේ නැහැ. එනිසා අපි මෙතන ලහගන්න. මානේ පුණ්‍යක් කියලා වර්ධ තුනක් තියෙනවා. එතන මේකෙමත් අදට මම ඔබට යම් රහසක් කියනවා. අපි අහගෙන ඉන්නවා. අර ගැරතුන කැන්සල් කරනව යම් රහසක් මේකෙත් තියෙනවා. පුණ්‍යක් කියලා තුනයි තියෙන්නේ දාන සීල ඒ වචන තුන ඔබ දන්නවන්නේ දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම පැහැදිලි කරා. කිසියම් පුද්ගලයෙක් අදින් දන් දෙනවා අදින් සිල් රකින්න. එහෙමයි දෙන්නන්නේ. එතකොට මේ ධානිය සමග යන තව දෙයක් තමයි සීලය. එහෙම කියන්නේ ඇයි මම? සමහර දේවල් වල ධානිය විතරයි සීලය නෑ. සමහර යම් යටින් යනකොට අපට දැනෙන්නේ ධානයට තමයි යන්නේ. ඒ වුණාට කටිස් ගන්න බැහැ. අර ළඟම යන කෙනා. දැන් සීලය එතන තියනවාද? සමහර දේවල් වල ධානිය ඉවර වෙලා අපි ආවම පොතල් එළියට දා. මේවට කියන්නේ පින්කම් සමගර ගොල්කම් කියලා. එන්සයි මේවා හැදලි කරන්න යන්නේ අපි අපේ අදුපාඩුකම් හදාගන්න. තව එක් විස්තර තියෙන තැන තියෙනවා. ඒ නිසා ධානයේ හැබැයි නම් හිතට කරසතහ සීලයක් තියෙන්නේ. එතකොට පෙන්නනවා අතිරෙන්ම ධන දෙයට අතිරෙන්ම සිල් රකිද යම් කිසි පුද්ගලයේ ඔහුට ඒ ප්‍රතිසන්දිය සඳහා ආවෝති. ප්‍රතිසන්න කිස්සයට ඒ අදුවෙන් දන්දී පෙත්වා පිල්ලක්දව ආවෝති ඔහු මිනිසෙක් පසේ නොපදිනවා හැබැයි දුප්ප පවගෝ සම්පත් යානවාහන අම්මල තාත්තලන්න නිරන්තරයේ නුරුම නැති කන්න පොන්නාඩු අරකස පරිසරයක නැහැ කියන වචන පාවිච්චි කර කර ඉන්න සිද්ධ වෙන ප්‍රතිසන්දියට හේතු වෙනවා කියලා පෙන්වන්නේ පෙර ජීවිතයක අතුරෙන් දන් දීම සහ අතුරෙන් පිළිගැනීම. ඔන්න විපාක. දෙයක් තමයි නම ප්‍රඥාන. කිසියම් පුද්ගලෙ මධ්‍යම ප්‍රමාණයෙන් දානෙන් යුක්තද මධ්‍යම ප්‍රමාණයෙන් සීලෙන් යුක්තද? ඉතත් සමහර විචාරවද පහෙන් නම් තුනක් අතන 10 වෙනන් ටිකක් ඉන්නේ මං ගාන හරියටම කියන්නේ යන්නේ හිතා ගන්න ඒක මට ගාන නිර්ණය කරන්න බෑ කායික වාචික කායික වාචික මානසික සංවරයේ සීලය කියන්නේ එතකොට මධ්‍යම ප්‍රමාණයෙන් සිල්වත් කාන්නේ එහෙනම් ඒ ධානී සාපීලේ විපාකවරේ යෝ මිනිසු නතර උපතින්ම මෞඛ්‍යයන්ගෙන් ඉනිවෙන භවෝග සම්පත් ඥාන වාහන සැප සම්පත් භුක්ති විඳීමේ වාර්තනාව ඇතුව උපදිනවා. තනිය අපේ වැඩේ පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉස්කෝලේ යනකොට ගවුම් නැහැ, දෙරෙප්පු නැහැ, රසත්තු නැහැ. ඒක කියන්නේ වෙන්නේ නැහැ. ඒකකොට ඒ වගේ තැනක එන්නෙමත් එහෙමනම් ඒ වගේ කවුද ටිකක් සින්වන්ත දරුවෝ කියන එක තේරුම් ගන්න. උපරිම මාර්ගයෙන් දානෙන් යුක්ත ප්‍රතිලයෙන් යුක්ත වෙන්නේ ඒ ප්‍රතිසන්දි සඳහා ආවෝති. ඔවුන් මේ මිනිසුන් නැතරනේ ඔවුන් සෙයින තමයි බුදුහාමුදුරෝ ඒ උපරිම දානයේ සාපීලේ විපාක විඳින්න තමයි සදිව්‍ය ලෝකයක් සම් කරලා. ඔවුන් ඉන්නේ ප්‍රේද දෙවියන් අතර. ඒ දෙවියන් පිළිබඳව තොර සමහර විට ඔය දේවාලවල දැකලා නැත්නම් පාරවල් දින දේව දෙවියෝ දැකලා එහෙම දෙවියෝ කියලා හිතන් ඉන්න ඇති අපේ බුදුහාමුදුරෝ විග්‍රහ කරපු දෙවියෝ. පැහැදිලිවම තේරුම් ගන්න මේක. බුදු සමයේ දේව සංකල්පය වෙනයි අනිකුත් සාගම් වල දේව සංකල්පය වෙනයි. බුදුහාමුදුරුවෝ දෙවියන් ප්‍රතික්ෂේප කරා. බුදුහාමුදුරුවෝ අදාළ දෙවියෝ කොහොමද උපදින්නේ? මිනිසුන් අතර ඉහළ මට්ටමින් දන් දීලා ඉවර කළා. ඒ ප්‍රතිඵල විපාකන්නේ. ඒ දෙවියන් මෞපසිකෙන් උපදින්නේ නැහැ. ඒ දෙවියන් ඉපදිලා උගුරු කට දාලා කංගිදලා බත් කාලා ධන ගාලා ගිහින් නැගිටලා ගිහින් බඩ ගාලා ගිහින් එහෙම වැඩෙන්න කාලයක් අවශ්‍ය නැහැ. උපදිනකොටම ලොකුයි. පාසල් යානකුත් නැහැ. පරිගිනියනකුත් නැහැ කාට. අවසානයේ චුත වුණාම ආදාහනය වුණා දානය කරන්න තරම් ඉතුරු ශරීරයකුත් නැහැ. ඒකයි චුත වෙනවා කියලා. එහෙමනම් පිළිතුරු සම්බන්ධයෙන් දෙවියන්ට නම් දල දෙකක් තියෙනවා බෑ. පළවිදියක් විතර බඩක් තියෙනවා බෑ. අදුතෝම අපි අරන් ඉන්න බෑ. මං කියන දේ තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අදාළ දියෝ පිළිතුරු සම්බන්ධයෙන් නම් අපි උපය කරන්න උත්සාහ නැහැ නෙවෙයිද? පින් විපාකන්නේ. අම්මේක කියන්නේ ඔබට බුදු සසුනේ දෙවියන් සහ අනිකුත් සාගම් වල දෙවියන් කඩලා දෙනවා කියන්නේ. මේ දෙවියන් සිනහව පන්නයි විකෘති රූප තියෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්නේ මොනවද? ඔබගේ ගෙදරට තරුවේ සිටිනවා මේ අපේ ඇඟිලි හයක්. නැත්තම් කකුල් ඇඟිලි හයක් තියෙනවා. එකක් අඩු. කිසනම් දහනක් කියලා නමක් කියයි ඒක. හැබැයි ඒක ඔබ කලකනවාද ප්‍රകൃතියක් හරි ඉතුෘතියක් හරි උන් මොකක් කියලා ඔබ ඉලක්කයක්. විකෘතියක්. එකඟිල්ලක් බැරි වුණාම ඔබ විකෘති වෘත්තියක් කියලා කියනවා. එහෙනම් මේ අත්තක් ගානේ කඩු තෝමර දුනු කලවිදි වගේ බඩවල් හැඹරිච්ච දත් ඔබ තියනවා නම් විකෘති නෙමෙයිද ඒවා? ඒ නිසා දෙවියන් එහෙම උපදින්න බෑ. දෙවියන් ඉන්නේ ඒ දෙවියෝ කොහෙන්වත් නෙවෙයි මිනිසුන් පින් කරලා මේ අන්නකොට මෞර්යක ප්‍රතිසංවිධාන මාත්‍රම වලට ඇවිල්ලා පින්වන්ත නම් මේ විපාක විදීම සඳහා තමයි මේ සංවල උපදින්නේ. ඉන්න ධාර්මයේ පාස්ති වේද අදු විපාක දුප්පත් මිනිසුන් රයිපදීන ධාර්මයේ පාස්ති වේද මැදින් විපාක ධනවත් පවුල් වලට සම්පත් දරුවන් ඉන්න ධාර්මයේ පාස්ති වේද උපරිම විපාක දෙවියන් මතකයි. අපි වාසය යන්නේ සුභීම තියෙනවා. සම් දෙවික සිල් රැකෙත් අටවේ මන්තිම් ප්‍රමාණයෙන් සාපරේ බාර්ගා නොකලක් විවසියෙ සුස්තරේ. මේ එක තැනකවත් භාවනාව අදාළ නැහැ. ඇයි මේ පිටකේ මේ පුණ්‍ය කිරවත් භාවනාව අපලක්ෂ දෙය කියලා වෙලාවකට මට හිතෙනවා. හැබැයි මට ඒක විග්‍රහ කරන්න පුළුවන් විග්‍රහ කරන්නත් ඕනේ. දැන් සාමයේ විපාක නිද අපි කතා කරන්නේ සීල විපාක නිද කතා කරන්නේ මේ භාවනාව විපාක දෙන්නේ නෝ අපේ බෞද්ධය කල්පනා කරනවා භාවනා කියන්නේ විපාක දෙන්න එකක් නෙවෙයි නිවන් සම්පදා දෙන එකක් ඒ නිසා භාවනා විපාක දෙන්න බෑ කියලා ඒක පස්සේ කාලේ කයි කරලා යන්නත් මම හිතන්නේ නමුත් ඒ බුදුන් වහන්සේ වදාළ දේ ඇත්ත ධර්මයේ පුණ්‍ය ක්‍රියාවන් සීලයේ පුණ්‍ය ක්‍රියාවන් පුණ්‍ය ක්‍රියාවක් සිදු වෙන භාවනාවක් තියෙනවා විපාක වෙන භාවනාවක් තියෙනවා අපි ඒක තේරුම් ගන්න. කර්මස්ත වෙන භාවනාවක් තියෙනවා ඒක වෙනම කරුණක් නමුත් මේ දැන් අපි කියමුකෝ මනස්යෙන් අපේ සිං විපාක අඩු වැඩි වශයෙන් නේද දෙවියන් වශයෙන් තේ විපාක ප්‍රතිමයෙන් නමුත් මේ අභිජන ලෝකේ පබිස් ලෝකේ කියන්නේ භාවනාවට විපාක දෙමින්ද තැන් නොවේ. මේ භාවනා නැත්නම් සතර විපාක දෙන්නේදී අපාය හතර දිව්‍ය ලෝක ආය මනුස්ස ලෝක ය ඒ තමයිම කියනවද නැද්ද? දන්නවනම් කියන්න. බුදුහාමුදුර දේශනා කරනවා නවසත්තාවාසානි සත්තාවාස නමේ කිසිත් කලයක් තියෙනවා. ඔව් ඒ වචනේ හරි තව ටිකක් විස්තර කරනවා නම් රූපාවචර ධම්ම ලෝකතා රූපාවචර ධම්ම. රූපී අරුචි භාතවල ඉපදුනේ කවුද ජාතකෝපේ සම්බන්ධ වෙන්නේ කියලා හරි බුදුහාමුදුර කාලේ කිස්සු නැති පොයේ ඥානලාභින් ඥාන සුදාගත් හැටි ඉඳගත්තු. මොන භාවනා කරපුවායි සම්මත භාවනා රූපාවචර රූපාවචර ධ්‍යාන වඩාගත් අය. උරු ප්‍රවාහනා නෑ මාර්ගපදලාභියුනේ නෑ උන්ට දර්ශනයක් ලැබුනේ නෑ. ඊට පිටින් නෝරු භාවනා කරලා කාම ලෝකේ ආරම්භය අත්පත් කරලා කාම ලෝකේ පාපකින් ඉඳලා අත්ලම රූපාවචර ධ්‍යාන උපදවා ගන්නවා. ත්‍යාගෝයි සම්පීම කළා ගන්නවා රූපාවචර ධ්‍යාන උපදවා ගන්නවා. ඒ නිසා අපි අසලෝ රූපී සම්පතවලා අල්ප ගණනකට ඒ සැප විඳිනවා. අරූපී ගම්තරවල කල්ප ගණනකට සැප විඳිනවා. සසරේ ගමන නිවාවක් නෑ නමුත් නැවත ඉදීම නැරි කල්පින් කියන අපි කලකට ඔවුන්ට අපිට ලැබෙන දෙදීම හලින් ආදි රෝග නෑ නමුත් සසර ගමන නිවාවක්. දැන් රූපාවචර ගම්තරේ සහ රූපාවචර ගම්තරේ කියන්නේ එහෙම නම් භාවනා විපාක නෙවෙයි කිද? අන්ධකාර. අන්ධකාර. පාපේ සාකාපය දිනතේ පාප තින්තෝ දෙකේ පාප සම්පත ලෝකයේ තින්නලකේ පාප දිව්‍ය ලෝකයේ රූපී අරූපී ඥාන මොහොතවා ගන්නා වූ ප්‍රාණාලට පාප රූපී අරූපී අපතල සුත්තාවාස හැට අන්ත සුත්තාවාස හැට දැන් මෙනම් පාපතාව පුණ්‍යං ක්‍රියාවක් කියන්නේ බුදුන් රෝපහල නොවන යුගයක තනාස්තරගත ධර්මයේ නැතු පතන භාවනාව ගායමේ කෙලෙස්කටපත්ත මේ උපදවාගමේ සාරස්ත්‍යාකල ඒ පාපනාති පාපෝ අම්රේ රූපී අරූපී මමකට එනම් දෙවියන් ලාභදී භාවනාති පාපවත් එන්නේ නෙවෙයි සිසුන් ලාභදී භාවනාති පාපවත් එන්නේ නෙවෙයි තේරුණාද මේ හැබැයි පිටකේදී මම ප්‍රතිවිරුද්ධ කරලා නැහැ. මොකද කරුණු ආර්ථයෙන් තමයි දෙන්නේ. මට හිතෙනවා කවුරු හරි ඒක නොකරන නිසා ඉදලා. ඒ බුදුහාමුදුරුවෝ තානුනේ පුණ්‍ය ක්‍රියාවක්, තීරුමි පුණ්‍ය ක්‍රියාවක්, භාවනාවේ පුණ්‍ය ක්‍රියාවක් කියලා විස්තර කරලා විස්තර කරන්නේ ධානි කියන්නේ ඒ තරම්. භාවනාව විස්තර කරන්නේ. උන්වහන්සේට වැරදිලා කියනවා. නෑ, කවදාවත් බුදුජාන මහන්සේට වැරදි නෑ. නමුත් අපේ හැට තේරෙන්නේ නැති නිසා මේක ප්‍රශ්න කාලෙක ලොක් කරලා දැන්නම ඉතින් ලොක් කරනවා කියන එක දන්නවනේ. එතන දැන් අපිට පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුවෝ හැවෙන් දිස්සලා ඉති ආලාර ශාලාව උද්දකරම සබ්බක නැත්නම් මේකත් මේ ඥාන ලාභී නියතියා. මේ විලාව සදාකාලික දැනීම සත්‍ය නෙවෙයි. ඔව් සම්බෝධි රූපී ආරෝපී බඹතල දැන් ඉහි විපාකයෙන් ඉන්නේ මොන විපාකද? භාවනා විපාක. අන්න ඒක තමයි භාවනා මේ පුණ්‍ය සිටිය වස්තුම් කියලා කියන්නේ. දැන් මේ කෝස්ත්‍රි අපි දැන් කතා කරගත්තා ධානයේ සහ පිළිවෙලේ සම්බන්ධ වෙන විපාක වාරවල ස්ථාන පිළිබඳ. දැන් මම ඊළඟට යනවා තවත් ඔය වගේ සූත්‍රයක. විනත් සුමනානමක රාජකුමාරී රුද්‍රජානන් වහන්සේ ළඟට ඇවිදී රුද්‍රජානන් වහන්සේ සමඟ සාකච්ඡාවක් කළා. මේකට කියනවා සුමනා සූත්‍රය. හරිද? සුමනාව ඉදිරිපත් කරන කරුණු සුමනාව විතරක් අදාළ නැහැ. අපි හැමෝටම අදාළයි. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. සාමි භාග්‍යතුන් වහන්සේ භගවන්තක ඉන්නවායි කියලා හිතන්න. සත්‍යයෙන් ප්‍රඥාවෙන් සීලයෙන් සමානතාවය තෝදෙන්නේ. උභාන්සේ හමු වෙන දෙන්නේ. ධායක දෙන්නේ. එක්කෙනෙක් ධායක එක්කෙනෙක් තේරෙනවද මේ දායකය සහ අදායකය කියන අතර වෙනස? දැන් ඔයගොල්ලෝ දායක වෙන්නේ නේද? ඉන්න කියන්නේ උක පොන්ස දායක වෙන්නේ. හා පෙරවන් තරන්නේ ඉතින් දායකත්වය. හරි එහෙම ගන්න මොකද? දැන් බුදුරජාණන් වහන්සේ හමුවුනේ මේ දෙන්නයි. සත්‍ය ප්‍රඥානි සමානයි බණ. එකෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ ධානයෙන් විපතින් ප්‍රස්ථාන කරන්නේ යා ධායකයා. අනිත් එක්කම බරණම විතරයි විපතින් ප්‍රස්ථාන කරන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ධානයේ ධායකයා සහ අධායකයා මිය පරලෝ ගිහිල්ල දෙවියන් අතර ඉදදුනොත් බුදුහාන්සේ නිර්දේශ කරනවාද මේ ධායකත්වයට සහ අධායකත්වයට ලැබෙන ප්‍රතිඵලවල විනස සුමනාවහන. යෝපතේ මුක්තාතර සුත්‍රයා දෙවියන් අතර ඉදුණා මොහු මහේ සාක්ෂි දෙවියෙක් වෙනවා. යෝපතේ මුක්තාන කරන සුත්‍රයා දෙවියන් අතර ඉදුණා සහුට අල්පේ සාක්ෂිවත් එක නරළු අඳුරු ගම් කියේ. එතකොට එනම් සත්‍යව ප්‍රඥාව සීලය විතරක් පිළිලා හරියන්නේ නැහැ. සතර ගමනේදී මෙලවක දෙවියන් අතර ඉදුණොත් එහෙම මේ දේවල් සඳහා දායකත්වයක් බලපානානේ හොඳයි ස්වාමී. ඒක දෙනා නියපු මිනිසුන් අතර ඉපදුනයි. ඒ දායකත්වයේ සහ අදායකත්වයේ විපාකවල වෙනසක් තියෙනවද? බුදුහාමුදුරුවෝ වෙනසක් තියෙනවා. මොකද්ද? දායක පුද්ගලයාට සිව්පතේ අදුරුබුදුකමක් නැතුව දැනෙමින් ලැබේ. අදායකයාට ඒව පිළිබඳව දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න එතකොට අද සමාජයේ ජීවත් වෙනකොට අපිට මේ කෑම්බින් නැත්නම් බේස්කේස් පිළිබඳව පහසුකම් සහ අනුහුරුකම් තියනයි නැත්. ඒක පිටපස්සේ නම් අපිට සංසාරිකව මොනවා හරි බලපෑමක් තියෙනවා නේ. නිකම්මත් නෙමෙයි. සියල්ල කර්මයක බාර දෙනවා නෙමෙයි. උත්සාහයෙන් හැම දෙයක්ම දියුණු කරගත්ත හැකි. නමුත් මේ සූත්‍රවල අන්තර්ගතයේ මම ඉන්නේ පරිණාමයට කියන්න දේවල්. හොඳයි ස්වාමී. ඔබ වහන්සේ හිතන්නේ ඒ දෙකම පරිදි වුණා. පරිදිලවන විමුක්තිය ගැන කතා කරනකොට මේ පරිදි සා විමුක්තිය වෙනස් කම් තියෙනවා. දැන් මේක නම් සංස්කාරයෙන් ප්‍රඥාවෙන් සීලෙන් තමයි. නාම දුරවදාරනවා. පරිදි ලබන විමුක්තිය නම් වෙනස් කම් ගැන මට කියන්න බැහැ. නමුත් පරිදි ලබන සිව්පස්සේ නම් වෙනස් කම් දායකයාට සීවර පිළිල පාක් තේනා සංඥාපත් නෑ බෑ කියන්නේ නැතුව නිරන්තරයෙන් හමුවේ සීවලි හාමුදුරුවන්ට වගේ අදායකයාට ලෝකතාමුදුරුවන්ට වගේ ලෝකතාමුදුරුවන් ගැන දන්නවද පරිවිතාමුන්ගේ අපේ පාත්‍රයේදී එක දවසයි ජීවිතේම බලමින් ඉන්නතෝ ආහාර ලැබෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් නම ඉස්සර ජීවිතේට ආමුද්‍රව කෙනෙකුට පාත්‍රයේ ස්ථානික නින්දරකට දාලා නොදීහිටපු වරද්දක අන්තිවන් අවබෝධ කරගත්තත් බඩගින්න ඉන්න සිද්ධවෙන එක සිද්ධ වුණයි කියලා පෙන්නනවා. අන්න මේ ටික අහපු සුමනාව කියනවා අච්චරියම් බන්තේ අද්දුතම් බන්තේ යාවංශිදම් බන්තේ අලමේව දානානි ධාතුන් අලං පුඤ්ඤානි ධාතුන් යත්‍රි නාම දේවදූතස්සති උපකාරාණ පුඤ්ඤානි පබ්බිතස්සති උපකාරාණ පුඤ්ඤානි දීපූතස්සති උපකාරාණ පුඤ්ඤානි කියලා බුදුහාමුදුරේ අනුමත කරනවා ඒ උන් නිරෝපෝසමනේ කියලා සංකල්පනේ කියන්නේ අර කර්ම කුණේ සුමනාවට තේරුණා දෙවියෝ මගේ සාක්ෂියේ දායක දානි මනුෂ්‍ය ආයවකට කරලා තියෙන සිව්පතේ ඉඳ නැති වෙන්නේ දානි. පැලිටන්ට මේ සිව්පතේ ඉඳ නැති වෙන්නේ දානි. පුදුම ආශ්චර්යයි දානි. දන් දෙන්නේ තමයි අලෙව දාන ආශ්චර්ය. සිල් රැකෙන්න තමයි. අලං පුණ්‍යානිකාත සිල් කරන්න තමයි. මොකද කියලා කියනවා නම් දෙවියන්ටත් සිනෝපකාර වෙන දෙවිනි විලියන්ටත් සිනෝපකාර වෙන දෙවිනි පරිත්‍යාගපත් පිළ උපකාර වෙන දෙවි. අදම සංසාර ගමන නිමා කරන්න පුළුවන් නම් හොඳා බැරි නම් මොකද වෙන්නේ? මතු ජීවිතේක උපතක් ලැබෙන්න බැරිද? ඒකට තේරෙන්න උදාහරණ මිනිසුන් අතර බැරිම දෙවියන් අතරට ගියාට කමක් නැහැ. හැබැයි ඉතින් පොතෙන් කියලා හරිය නැතුව ඉන්න ඕනද මොනවා හරි? නැහැ බැහැ ඇයි නන්නම් කරමු යාන වාහන භෞෝග සම්පත් මේවා තියෙන එකනේ අපිට සැපසෙන්නේ තියෙන්නේ ඒවා පිටපස්සේ මොකද්ද දැන් තියෙනවා කියලා පෙන්වලා තියෙන්නේ අහම්බෙන් හම්බ වෙනවා කියලා තියෙනවා නෑ අලමේව දානානි ජාතුන් අලම් පුඤ්ඤානි පාතෝ සම්පෙන්නතම ඕනේ සිල් කරන්නතම ඕනේ මොකද උපකාර වෙයි මොකද මේ උපකාර වෙනවා කියලා කියන්නේ තව ටිකක් හොයාගන්නවා අපි එහෙමයි අපි දහසින් වැඩෙන තරහු දෙවි දෙපක් අරගෙන කැලකරනවා එක බැරි. කැලකරලා අපි ඔකට ටිකක් ලොකුවෙන්කට අරන් ගිහිල්ලා විසද සාසර තැනක හිටවනවා. දැන් ඒකම පොඩි එකම සමාන කූලියක හිටවනවා. හිටවලා එකකට ප්‍රතිකාරක දෙපාර්තමේන්තු අනුමත පොහොර නිත්‍යානුකූලව යෙදෙනවා. අනිත් එක පොහොර නොයදයි. එකතුම කරේ දෙවි දෙක එකම කරේ එකක් එකක්. නමුත් දැන් ගාජේක වැඩෙන හැටි කොහොමද? පොර දානගත විෂය ආකාරයෙන් වැඩි අපිට හොඳ තාක්ෂණ ලබා දෙනවා පුරත දාන්න පිළිබඳ සහපාඨය හැදිලා කරාමු නැත්තම් දෙකක් ලබා දෙනවා හැදෙන්නේ දැන් ඉස්සෙකේදී ලෝකීමේ වෙනස තියෙන්නේ මොකේද පොහොරවල දසක උපකාර පොහොර නෙවෙයිද කරුවෙන්නේ ජීවිතේ උපකාර ජීවිතයක් වශයෙන් දෙකින නැමති පොහොර ඒකයි මම උපකාරාණ කියන වචන තේරුම ගන්න එකයි අපේ ලෞකික සැප සම්පත් පිටපත තෙරපි කළ බව කියන එක මෙසේ අපට නොතනින්නද තියෙනවා. මේ මොන සූත්‍රයෙන්ද ගත්තේ? සුමනා සූත්‍රයෙන්. තාක්ෂක සුවහසක් කියන්නේ. ඔතනින් උක කියලා ඉවර කරන්න බෑ. අද දවසේ මේක විග්‍රහ කරලායි අර තිබුණත් තරහා සම්මාදිට්ඨියට යන්නේ. මේක තමයි අපි විග්‍රහයෙන් බලාපොරොත්තු වෙනවා. අපි දන්නේ මෙහෙම. විනාතුරු දෙවියෝ ඒදී බුදුහාමුදුරුවෝ කියලා කරන සාකච්ඡාවක් තියෙනවා. මේක කියන්නේ සාදු සූත්‍රය කියලා. සංස්කෘතයේ දේවතා සංස්කෘතියක් තියෙනවා. ඒකේක දෙවියෝ දෙවියන් කෙනෙක් නැහැ නේද බුදුහාමුදුරුවන්ට කරුණු පැහැදිලි කරනවා. අපේ බොහෝ දෙනා මේ දෙවියෝ කියපු දේවල් තමයි බුදුහාමුදුරුවෝ කියවා කියලා කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ අන්තිමට දේශනා කරලා තියෙන්නේ ඔය ඔක්කොම වඩා හොඳ එකක්. මේ දෙවියන්ගේ මතේ උන් දෙේනවා තමයි. සාතුකෝ වාරිස දාන දියෝ කියනවා. සාමි දන්නේ මේක හොඳයි. ඒක දෙවි කෙනෙක් කියනවා. මාරිසයන් බුදුජාන මහන්සිය තමයි. එයා ගියාට පස්සේ තව කෙනෙක් කරේ මේක කියලා කියනවා. සාමි සාතු දාන. සාමි සිකකින් හදලා දෙන්නේ කොහොමද? දැන් විහාරකපස්සේ දෙකම කියලා කාරේක්ෂණයක් කියනවා ධම්ම රජ්ජස්සති සාදුකාන් දැහැමි ලබදෙන දරුදෙන් දන්ද මේක හොඳයි සෞඛ්‍යණික කතා කරලා කියනවා විචේය දානං කිසාදු දානේ සංභාග කරලා බෙදා හදා තෝරා බේරා දෙන්නේ කොහොමයි තමයි කියන්නේ අපිට ආනිසති සාදු සම්යමෝ එමේ දාන ගැන කතා කරන්නේ දෙන්නේ කාටද මේ කතා කරන්නේ ආනි සිනාස නොකර මේකත් හොඳයි ඒක කොහොමද දානයක් දෙන්නේ ඇයි ඒක අපේ දානේ බව දන්නේ එකක් දානයක් තමයි දැන් මෙතන තියෙනවා හොඳ කතාවක් කියන්න මට මේවත් කිසිම නිදිමත වෙන තැන් වල කියන්න ඕන දේවල් දානේ දාන සම්විභාගය කියලා එකක් තියෙනවානේ ඒ කියන්නේ කසයකට හොඳම හොඳ බලලා උදු සිද්ධියට තමයි දාන දෙන්නේ ඔය තියෙන හැන්නේ දක්වල හරියන්නේ නැහැ ඔන්න මම කරුණ තියෙනවා මට යනවා මගේ ඉතවත් තියෙනවා සොරි මම දැන් වාඩිලා ඉන්නවා අපේ සාමතරෝ ඉතින් හම් වෙන සියලුම දේවල් පිළිගන්නවා ඉතුරු ඔක්කොම සම්පූර්ණ දෙදා දෙනවා මොකද ඉතුරු කරගන්නේ ඒ මගේ ඉතිරි කරලා මේ උන්වහන්සේ අතර දැන් බෝතලයක් හම් වෙනවා එනිදු උන්වහන්සේ කියනවා මම දන්නේ නැහැ මොකක්ද කියලා මම තමයි එතන හිටව උන්වහන්සේ පෞද්ගලික මිහිතවට පොඩි මද සිනහාවක් දාලා මංගලමින් මේ බෝතලේ කියලා මට පූජා කරත් මේ ඉස්සරහදී කියලා යනවා අනිත් පැත්තට ගන්නවා අර ඒගාලති මා යටි රෝග බඳා ගමනයි. දැන් සංවිභාගයේදී දාන සංවිභාගයේදී එතකොට ඉන්දියන් මිනිස්සුන්ට බැලුවද මේක කාටද මේ ඕගොල්ලෝ මේ මොඩකම් කරන්න එපා කියලා මම කියන්නේ. දානේ දෙන්නට ආදාළ පුද්ගලයාට ලෙඩ දෙහෙත සුදුසුකේ. දැන් සත්‍යයක් තම කියන්නේ දැනත් එක්කලා කියන්න පුළුවන් මෙහෙම කියන්නේ අතරතුර. ඒක තමයි විචේය. දානිය සංවිභාගයේ සුදුසුසුසු කැපකරු බව තෝරලා බලන්න. දැන් මොකද මේ කිව්වේ? දාන දෙන එක හොඳයි. පිටකින් හරි දෙන එක හොඳයි. දැනින් ලැබෙන දෙන එක හොඳයි. නිරන්තරයෙන් දෙන එක හොඳයි. එළියු දෙක යා. අනිත් එක නම් කවුරු කින්නේ එකට හොඳ? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ වදාරනවා. සත්තංගෝ සුභාසිතං පැතෙන මතක් වෙනවා මොකද්ද කියලා ඔබ මේ කියපු හැම දෙයක්ම සුභාසිතයි ඒ වගේම අර්ථය වශයෙන් සමානයි අර්ථය වශයෙන් හරි සුභාසිතං කවදාවත් කියනවා ඒක මතක් වෙන්නේ නැහැ ඔක්කොම පාඩම් කරන්න ගියාම ළමයිව පැටලෙනවා පාඩම් කරන අපි මේ පාඩම් වෙනවා අපිට මම හිතනවා ඒ වගේ මම කියන දේ සාමයි බුදුහාමුදුරුවෝ අන්තිම දේශනා කරනවා. ඔබ කතාකලේ දානේ හොඳයි කියන්නේ. මම කියන්නේ දානේ කරලා ධම්මපදයෙන් තේස්සයි. දානං චතෝ ධම්ම පදං චතේ. උබ්බේ හිත උපතරේ සන්තෝ පෙරක් බොහෝ පෙරක් මේක පිළිගත් සත්‍යයක් මොකද්ද? දානේ දාන්ත දානේට වඩා ධර්මයේම ශ්‍රේෂ්ඨයි අන්න බුද්ධ වචනේ. ඒකේ තියෙනවා දානේ දෙන්න ඕන ආකාරයක්. කොහොමද? කොහොමද කියලා මම කියපුවා දානේ දෙන එක හොඳයි. පිටයි තියෙන්නේ කියලා නිකන් ඉන්න ඕනේ පිටකින් හරි දෙන එක හොඳයි. නිරන්තරයෙන් දෙන එක හොඳයි. බහැදිලා දෙයක් දෙන එක හොඳයි. සත්‍ය අර්ථයෙන් පිළිගත තව තැනක තියෙනවා මේ සත්‍යයෙන් කියන තමන්ගේ අර්ථයෙන් පිළිගන්නේ කොහොමද දැන් සමහර දානවල ප්‍රියාව වුණාම මම තේරුම් ගන්න ඕනේ තමයි අපි ඉතින් කුංචි ගෙදරක් ගන්නට යනවා බුදුහාමුදුරුවෝ කියන ලොකු දෙවලක් ගන්නට වැඩි යන්නේ මාර්ගය අපටත් එහෙම යන්නම් කුංචි ගෙදරක් ගන්න ඉතින් ඔය පාර්ලිමේන්තුවේ ළඟදී ඔක්කොම ටිකයිෙන් දාන්නේ නෝ ලොකු දෙවලක් පැත්තේ අපත් කරලි සම්මේලන කැටරේ ලබලන් ඉන්නවා තේරෝක්‍ය තමයි ගන්නේ දැන් සහත්යෙන් තියෙනවද මොකද ඒ ගාණික බෙදාගන්න බැරි පොන්දරමින් ටිකක් තියක් තියෙන ඉන්නවලුන්ට අවු කියලා අපි මේගොල්ලෝ ඊට වඩා අලුත් දෙයක් කියලා ගාණික ගන්න ආමුදුරන් තරහ එකක් පොඩි අහංකාරකමක් නේ ඒකේ පාක්කල් බස්සතාවේ සහත්යෙන් තමන් යටින් දෙන්න කියලා කියන්නේ සහත්යෙන් ගාණික දෙනකොට තමන් යටි තමන් දෙන්නකොට ඒකත් එහෙනම් ඉගෙන ගන්නකට තමයි දැන් මේ කතා කියේ දේවතා පන්දුස්ති සුත්‍රේ කාර්යය. තාවිකත් කරගෙන යන විස්තරය විස්තර තියෙනවා. පතම හා සුති අපුත්තක සූත්‍රයේ කියලක් තියෙනවා. අන්තරිකය. අපි ඒකත් හොයාගන්නුනේ. අගොඩ ගහකක් තියෙනවා මේ කියන්නේ. මම ඔය කතන්දර කියන්නේ මම මේ නිවැරදි තියෙනවා සිවුම්තන්. ඒ දෙකේම එක කතාවක් තියෙන නිසා දෙකම වෙනම කියන්නේ නැතුව ඒක කියන්නේ. පොතල් රජතුරෝ බුදුහාමුදුරු හැමෙන් දෙනවා පොතල් සංකේතී. ආව දවසක් කොන් දෙකක් තමයිලා. ඒ තමයිලා බුදුහාමුදුරු තමයි මේ අපුත්තක සූත්‍ර දේශනා කරන්නේ. ආරයතුමනි මොකද ආද සමාවිතනේ නේද? පාණිගේ නුවර සිසු ඔතේ දෙනෙක් එක දවස් එක විතර මේකේ කසු කොටයක් ඉතින් කොටි යන්න. ඔවුන් නිය කියන්නේ ඔවුන් දරුවන් විදියට එනිසා ඒ ධනි රාජකාරීන්ට උනා රත්තරන්තර කෝටි කියක් පිටි අනිත් ගැන මොන කතාවක් මම මේ ගැල්ලදලා මේවා කියලා රාජකාරණ දාගාට යවලයි තේන්නේ තාම මේ මොකද කියන්නේ මෙච්චර ධනයක් තිබුණාට මේගොල්ලෝ කනකොට කෑවේ කාඩි හුරු සමග මේ නිදු කාලේ බල ඇන්නේ කැලේතුලකින් ඉස්සර කරපු හන නැහැ. අපි කල්ප විතරද? ගියේ ගොඩ යාක් ඉස්සරම ගොම්මින් මාළේ දැන්න කරත් ඉන්න මස්තරක තියෙන සතු. මේකයි මට තේරෙන්න තියෙන. මේගොල්ලෝ පොඩි සංඛ්‍යාත දන්නේ අද තිබුණා. හැබැයි ඕන. කැලේ නැහැ. ඒකෙන් ගානේ දෙන්න කියලා උන් යන්න ගියා. අර නිකේ නැහැ. ආපසු පස්සේ ලාව කැරි මේ ගානට මේ සේවක කින්ද කන්නසුන නම් වැඩක් පත් කරලා දෙනවා නේද කියලා හිතුවා. ඔහුගේ ජීවිතේ ගානේ නිසා තමයි එකම සරවදලට උත්සාහය හදන්නේ කියලා. මේ කාරණේ බුදුසමඳුරෙත් දෙන්නන්ට කිව්වා. ඝාතකයේ කෙලෙසේ වර්ධතෝ බොහෝ කල් දුක්ඛිතලා දැන් මේ අත්ති ජීවිතය දරු සම්පත් නැතු වෙයි. යාස් කියනවා ඔබට ඉගෙන ගන්න. හරි. මේ සමාජයේ දරුවන් වැඩි වෙන එක සමහරවිට කරදරයක්. සමහර අම්මලා තාත්තලාට අම්මලා තාත්තලා වෙන විදිහට නේ දරුවෝ නැතුව. එහෙනම් මෙතනත් ඉන්න පුළුවන් මම මේගොල්ලෝගේ පිළිදෙන්න දෙන්නේ කියන්නේ. මේ කතාවක් දෙන්න. දරුවා මගේ දරුවා විතරද දරුවා මාමට නැන්දාට අක්කට ගියම්මට අනිත්ට හැමෝම දරුවෝ නෙමෙයි දරුවෝ නා මේ අපුර්ථක සිතෝරේ අපුර්ථකෝනේ රුකක් තියනද ධනෙ නිසා තමන්ගේ ඥාති දරුවාව ඝාතනය කරපු කියන විපාක දැන් කර්මපලයට ගිහිල්ලා එහෙමනම් දරු සම්පත් අහිමි පිටපස අනුස්සාරේ චතුරාර්ය කරපු අසාධාරණයක් තියෙන්න පුළුවන් දැනට ඒක දේවල් වලට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේවත් දරුවෝ වශයෙන් දකින්න දරුවන් අසාධාරණයක් කරන්න එපා. තමන්ගේ දරුවා විතරක් නෙවෙයි. ඒ පත්‍රවල වර්තස්වල තියෙන සමහර තාත්තල සමහර මාමල සමහර පියලා අපි මේක දේවල් දරුවන්ටනේ ආන් පාලනය කරගන්න බැරි එක. සංසාරයක මේ විසායකට දහස් කරයක් දරුවෝ නැතිකම නිසා දුක් විඳ සිද්ධ වෙනවා. අපුත්‍රක සිටුවරයාගේ කතාව එක දැක්කා. මට ඔකට තව අනන්ත උදාහරණ තියෙනවා වෙලාවම දිනනවා මට කියන්න. එතකොට මම මේක කියන්න පුළුවන් නම් තව දවසකට මට අත් දෙන්නත් ඕන වා කියන්නේ. ඊළඟට මේ කතාව කියන්න. මේ ධානිය දෙලෙක කියන එකේ විපාක තමයි ඔහුට මේ කෝටි සංඛ්‍යාත ධනයක් උරුම වෙලා තියෙන්නේ. හැබැයි ඔහු ප්‍රත්‍යාවයෙන් දුන්නේ නැහැ. කපකවදා දුන්නේ නැහැ. අමංගියතේ දුන්නේ නැහැ. ඉතින් කොහමද මේක හාමුදුරන් දෙන්නට වඩා මිනිස්සුන්ට කන්න දුන්න නම් මේක වැඩක් තියෙනවා. සත්ත සම්මස්ත විපාකේන බුදුහාමුදුරු දේශනා කරලා ධර්මා අන්දී කර්ම විපාක වශයෙන් නාස්ත උදාහා සත්ත ගෝගායයි තම නමති. ඔබට මේ කන්න තියෙන සත්කන්ද එක දෙන්නේ නැහැ. නාස්ත උදාහා වත්ත ගෝගායයි තම නමති. කසීසල් තිබුණාට අඳින්න හිතෙන්නේ නැහැ. ආත්මරායන භෝගායිත්තන් නම්ති සත්‍වක තිබුණත් අවුලෙයි ඒක දිච්චනවත් කියන්නේ පිනවර ඒක දෙන්නේ නැහැ. නාස්තුලාරා පංචන්නං කාමුණං කිත්තන් නම්ති රූප සත්‍ය ගන්ධ රස පස්සන් තුල යතිමුණට උඩට මුක්ති දෙන්නේ නැහැ. දානමේ පුණ්‍ය කර්මයේ අසම්පූර්ණ බවද අංග සම්පූර්ණ බවද? එනං දානමි පුණ්‍ය කර්මයක් සම්පූර්ණ වෙන්නේ කොහොමද? සම්පූර්ණ වෙනවානේ. දැන් ඉස්සමට මම උදාහරණයක් කියන්නේ නැතුව ඕගොල්ලොන්ට මතක් කරන්නම්. ඕගොල්ලෝ ගම කපට ගිහිල්ලා බලන්න. ඕගොල්ලෝගේ ගම් වල නැද්ද? වාඩි වෙන්නේ නැතුව රෙදි වහලා තියෙන කුටුපැක් තියෙන ගෙවල්. පාවිච්චි කරන්නේ නැතුව වහලා තියෙන හොඳ ගෙවල් යන්නේ නැතුව හුඩ් එකකට වහලා වැස්සකින් වහලා තියෙන කාර් මේ පොන්ටි එකට වෙලා ඉන්නවා අරවා දැන් තේරෙනවාද අර නයි නැති කොහොම මොකක්ද කියන්නේ හම්බ වුණාට අංග සම්පූර්ණ පුණ්‍ය කර්මින් සම්මෙදා නැහැ බාග පින්කම් දැන් මම කියන්නේ ඔයගොල්ලෝට බාග පින්කම් කරන්න එපා ඒවා කියන්නේ ඒවා ගන්නවා එදා නෙමෙයි අදත් ඔය වගේ කාලක ඇඳලා තියෙනවානේ උත්සෙත්තර තියෙන වාරියෙ නමුත් කවදාවත් කාර්යන්නේ කහලා හොඳ ගියක් හදාගෙන ඉන්නද ඒක යතර කාලක් කියලා ඔය මුස්තිය තරම ඔය ටැලරට වෙලා කාර් එකක් ගන්න යන්න ආයිත් පාරි ඉන්නේ කියලා ඒක උත් දෙකට කියලා වීල්ජේ ගියා කොපයින් යනවා ගන්න නෑනේ ඔය පිටපස්ස කියන්නේ ලැබීමයි නොලැබීමයි දෙකම කියලා ලැබීම තමයි බාධකේ ක්‍රමත ලැබීම නමුත් නොලැබීම අංග සම්පූර්ණ නැති නිසා දුක්ති විඳින්න වාසනාවක් නැහැ තව පොඩි කාරණයක් කියනවා ඇත්ත නැහැ. එකක් දැනගන්න ඕන. මොකක්ද? එහෙම හිතන්න. ඔය බාහුවක සම්පත මොකටද? අපිට ධර්මානුකූලව කියනවා කියලා ආකාරයෙන් දෙන්නන්ට දුරාචාරයේ යොදන්න රේස්ත්‍රාණියන්නද බලපතේ කියන්නේ මොනව කරන්න කියලාද මේ හම්බ වෙන බෞලෝග සම්පත් අරදුව තමන් සුතිස් ලෝකප්පේ දේරුව තමා තනියෙක් නම් පිළිඳගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න විතරක් නම් තන්නාගේ තුන් වෙනුව තමන්ගේ දූ දරුවන්ගේ අනුන්තරන අධ්‍යාපනය ආදී දේවල් පෝෂණය කරන්න සිව් වෙනුව තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දුකටපත වීම කරන්න පස්වෙනුව තමන්ගේ ඥාති යහළු මිත්‍ර ආදීන්ගේ යහපත සඳහා ඊටත් එහා පැත්තට පරලෝකී සැප විපාක සඳහා රාමි පුණ්‍ය තියෙන දේවල් වලින් කරන්න තියෙන යහපත් දේවල් එහෙමද සමාජයේ ඔක්කොම කරන්නේ අවේ කියන දේශියමද අපිට තියෙන දේවල් වලට අනුගම දෙ කරන්නේ එහෙම කරනවා නම් මේ දුෘත්‍රේ ඊළඟට පැහැදිලි කරවදාරනවා භෞතික සංසප්තවලට මේ භෝගතුරුසරේ වෙනම විස්තරයක් තියෙනවා. ඒකත් මෙතනම ගත්තත් තමක් නෑ. මේ විනාශයන් සිද්ධ වෙන්නේ නැද්ද? භෝගතුරුසරේ තෙන්නනවා අති සාධාරණ භෝග, උදක සාධාරණ භෝග, චෝර සාධාරණ භෝග, රාජ සාධාරණ භෝග, අත්යේ සංයෝග සාධාරණ භෝග. තවෝග සංසත් රාජ බදුවතේ විහිදී නැත්නම් ආරම් සංසත් කරගන්න. වරු අපි මෙහි ඉන්නේ ගන්නට වරකම් කරන්නේ. අත්මි විනාශ වෙනවා. ගංගතර ජල ප්‍රකාරයට ජල විනාශ වෙනවා. එහෙම නැත්නම් අපි කැමති නැති කෙනෙකුට අයිති වෙනවා. වෙනවද එහෙම වෙන්න පුළුවන්ද? මේ අර සමේ අර විදිහට නොකරමයි. සාස්ත්‍රාධිපත්‍ය විලක් නැත්නම් මේක අතර ගොන්නහම් වෙන්නේ නැහැ කියලා යනවා කියලා අරෝ පාවිච්චි කරන්න බැරි නේ. ධනය සම්ම උනාට පරිභෝග කරන්නේ නැත්නම් මේ කාරණාවලට උදේ ඉන්කස් දෙන්නේ නැහැ. ධනය විනාශ වෙලා යනවා කර්ලෝසි අපායට යනවා. මේකෙන් පෙන්වන්නේ මේ ධනය සාධාරණ ලෙස භාවිතා කරන්නේ නම් ගින්නෙන් සරුන්ගෙන් බජුන්ගෙන් ප්‍රෝමන ජලයෙන් වදුරු දිවන්නේ නැහැ. ඒක විස්සක් තේරුම් ගන්න. අපි සතු ධනය විනාශ නොවීම පිටපතක් මේ අතක කල්පියාව කියන එක තියෙනවා. අපි අසාධාරණ හොයලා මේවා දැක ගන්න උත්සාහ කළාට ඒවට කොහෙන් හරි තියෙනවා විනාශයක්. දැන්ුවාම මේ කාරණා කියන්නම පැයකට විතර වැඩි ගිහිල්ලා නේ. තව තවත් ඉවර නෑ, තව තියෙනවා කියන්නේ. දැන් මම ඇයි මේවා කියන්නේ? දැන් ඔබට තේරෙනවද ඔබේ කාරණේ කටේතුවලදී ඔබ සම්පූර්ණද නැද්ද කියලා? ඈ ඉන්දන් සමග ගොඩක් නැන්ද කියලා අල්ලලා. පහචාර නමතේ රත්නපාලස්සේ උරින් ඉතක තමයි දේශයාගේ. එතුමන් ඉන්දන් හොර යන විදිහට දෙන්නලා සම්ිස්තනේ කරනවා මේ ලංකාවේ ප්‍රසිද්ධ දේවල් තමස් තුනක. එතුමන් කතා කරලා කියනවා ඒ තින්කන් දිවල් අනස්තුනේ හතරි අටතම තින්කම අවස්ථානේ එළියට ගත්තේ බොතල තින්කන් දිවල් තුනි පහක් විතරයි. දැන් තින්කව දෙක එකට කරෙන්නේ නැද්ද එතන? ආ දැන් තින්කව දෙකට වෙන විපාක එකට හම්බ වෙන හැටි මේ ඊළඟ සූත්‍රේ මම කියනවා. එකක් අහගන්නවා. එනිසා කාන්තාවන් නම් පිරිමින්ට වැඩිහිටියෝ නම් තමන්ගේ දරුවන්ටත් කියන්න වෙයි. සාමීලන් ධාන්‍ය සීලේ නම් සීලේ ධාන්‍ය සහ බෝතලේ එක විද්වත් වෙන පින්කම සමග ගොල්කමක් තියෙනවා. මේ බොහෝ දේවල් සිද්ධ වෙනවා අන්තමානි. දැන් මගෙන් අද වනාන්දා මගේ වන සිරස්තර මහත්මයෙක් නම්ලැස්සලම කතා කරලා තු අමාත්‍ය වුණා අන්තර පින්කමති වුණා. ඔබ වහන්සේගෙන් බණාල දෙන්න මම පින්කමයි ගොල්කමයි දෙකට ගත්තනේ. යාළු මගෙන් ගැහුවා මොකවත් නැද්ද කියලා ධානින්ද. පස්සේ කිව්වයි කිව්වා මේ උඹලට ගොන්ඩෝන් නම් වෙන දවසක ගෙදරට වරෙල්ල අදට එක තින්කම කියලා කිව්වා. මේ කොන්න තන තියෙනවනේ මේ තීරණ ගන්න බැරි කියන. ඒ නිසා අපේ බෞද්ධ තින්කම් වාගේ පරිවර්තන කරන කිසිම තේරුමක් නැහැ නේ. මේ කරන දේවල් වලට විපාකේ ඊට පස්සේ තින්පව් දෙකට විපාක හම්බෙන්නේ නැහැ කියන්නේ තාපද. මේ සූත්‍ර ටික කියලා අපි මේ කතා කරන්නේ මොකක් ගැනද? අත්‍යවාරණේවත් අපි සාමාන්‍යයෙන් බෞතරේ මොකද කරන්නේ? දාන දෙන එක නෙමෙයි. එහෙනම් දානෙදී අපි හැදෙන්න ඕන අනුපාත ටිකයි මම මේ විස්තර කරන්නේ. ධම්මපදන් ඊට පස්සේ. මේ කතා කරන්නේ මොන සම්මාදිට්ඨිය ගැනද? දසවස්තුක සම්මාදිට්ඨිය මේ විස්තර කරන්නේ තාම. ආරි සම්මාදිට්ඨිය කියන්නේ මට අදිස්ත්‍යක් නෑ. මම ඔබ වෙනුවෙන් මේ කාලේ දෙන්න කරලා තියෙන්නේ මේ දෙයට ඇහිමකට කියන්න බැරි නිසා. අපි එක ධර්මදේශනා කරන දැනක ධර්මදේශනා 50ක් පමණ සාකච්ඡා කරලා තියෙනවා කියලා මේ වන විට අදත් යනවා. ඉතින් දැන් හතරට. ඒ නිසා ඔබට පරිගාණක ඇදේකේවා 10ක් විතරක් තියෙනවා නම් තමයි ඔය අදුපාඩු වැරදි දැන. දැන් ඔය මම කියේ භාවනාව පුණ්‍යක්‍රියාවක් කියලා කියවට ඒක ධර්මාය නෑ මොකද්ද කියලා. ඔකේ. ඒක විපාක දෙයක් වෙන්නේ ඒක සමුත්‍යක් වශයෙන් ලැබුණා. මේක තාම වෙන්නේ ඥාන විපාක. ඒකට ඒ ධානාවට දීන කියන එක හම් වෙන්නේ නැහැ. සමස්ත වැඩකලා අපි රෝහණ ආදී මාර්ගඵල බලාපොරොත්තු වෙන්නේ හම් වෙනවා. ඒක විපාක දෙන භාවනාව. ඒකයි පුණ්‍ය ක්‍රියාවක් කියන්නේ. භාවනාවත් පුණ්‍ය ක්‍රියාවක් වටපත් වෙන එකක් තියෙනවා. දැන් අපි මේක අවසන් කරමු. සම්හත වලට උත්තර අමතක වෙන්නේ නැහැ. මොකද එහෙම මතකත් නෑ ඔක්කොම ටික. නමුත් මම දැන් ධාන ක්‍රියා දෙනවා. දවසක් මේ බුදුරජාණන් වහන්සේ දෙනවා ඥානස්සෝනි කියලා බමුණි. එහෙම තමයි මට අමාරු වෙන්නේ මේ කට දවස් වල ගල දවස් වල 6ක් 8ක් විතර කතා කරන්න තියෙනවා. මේක නැත්නම් උගුර සමහරු කොට මෙහෙම කතා කරන්න ඉඩයි. අපි ඒක හරියන කල් බලමු. ඥානස්සෝනි බමුණා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම කියනවා සාමි භාග්‍යතුන් වහන්සේ අපි බමුණු අපේ ආ මෙහෙ ගියා තමයි මේ මහා ශ්‍රද්ධාවෙන් එයාට ලැබෙන්න කියලා දන් දෙනවා. ඔබ වහන්සේ මොකද ඒ ගැන කියන්නේ? ඒ දෙන දේවල් එයාට ලැබෙනවද නැද්ද? ඔන්න මේ මිනිස්යාට බුදුහාමුදුරන්ගෙන් අහලා දැනගන්න දෙවිච්ච ප්‍රශ්නේ. මෙතන ඕගොල්ලෝගේ දානමය පුණ්‍ය කර්මවල තියෙන ගැටලුවක निराකරණය වෙනවා. ඒ නිසායි මේවා සිත්කොම කරලව කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ ලැබෙනවා නැද්ද කියන කතාන්දරේ කතා කරන්න ගියේ නෑ. සාමේකෝ උපකප්පති නෝ අස්සානේ කියලා තමයි දේශනා කරන්නේ. මේකෙන් කියන්නේ ක්‍රිස්තානි හිතියොත් ලැබෙනවා අස්ථානි හිතියොත් ලැබෙන්නේ නැහැ. බමුණ කියනවා ස්ථානි අස්ථානි මට තේරෙන්නේ නැහැ. අනිත් පැහැදිලි කරලා දෙන්න. අන්න බුදුරජාණන් වහන්සේ ස්ථානි අස්ථානි පැහැදිලි කරන්න ගිහිල්ලා හොඳ ලක්ෂණ රහස් ටිකක් කලි කරලා තියෙනවා. මේකත් දැනගන්න ජීවිතේට හරි අදාළයි. බමුණ යම් කිසි පුරුෂයෙක් මෙලොව ජීවත් වෙනකොට අපසන් කරනවා. මරණ මහු දුගති ගාමී තැන්වල උපදිනවා. ඒ දුගති ගාමී තැන් අතර තියෙනවා පරදස්තුම ජීවී කියලා ජීවිත කාර්යය. පරදස්ත උපදීන අන් අය දෙන දෙයකින් ජීවත් වෙන තෙරු. ඒ අයට සිල් කරගන්න බෑ. ඒගොල්ලෝ අපි කරන දේවල් දකින්නවා දකින්න පුළුවන්. දැක්කොත් ඒගොල්ලෝ ලැබෙන සතුට කියන අනුමෝදනය. අන්න ඒගොල්ලෝ පුද්ගලයෝ ඉන්නවා නම් ඔබේ ජීවිතේ කරන කියන දේවල් ඒගොල්ලොන්ට පේනවා. එයා ඔතනින් දෙනදී හැබැයි දෙනදී කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ආස්වාස්තරයි මේ ආහාරය ලැබෙනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ දීලා පූජා කරනවා ලැබෙන පින අර ආයත අනුමෝදන් වෙන්න පුළුවන්. අනුමෝදනේ අනු එක තේරුම් ගන්න ඕන. පරිම මොදති කියන්නේ සතුට වෙනවා. ඉද මොදති කියන්නේ මොදති. ඒක සතුට දෙනවාද? මොදති වලට මොකට අනුදාපන අනුමෝදන් කරන්නේ අපිට. ඔබ පින්නක් කරලා අපිට මොදති. මේ පින්කම දැක ගන්න පුළුවන් නම් ඔබේ ඥාතිවරයාට ඒක දැක ගන්න පුළුවන් මේ ධර්මස්තු විද්‍යාවට කියන විතරයි. ඔහු ලබන සතුට කියන අනුමෝදනය. එතන හිතියොත් සාමයන් ඒක තමයි ස්ථානය කියලා කියන්නේ කියලා බුදුහාමුදුරුව අදාළනවා. බමුණ අහනවා එයා එතන හිටියේ නැත්නම් බමුණට තේරෙනවා. බුදුහාමුදුරුව දේශනා කරනවා එයා එතන හිටියොත් ඔබේ සවුනාතියේ ඉන්න පුළුවනි. එයාත් හිටියොත් ප්‍රශ්නෙම තියෙනවා විස්මාන්ගේ අරිම කියන්න එපා. කවුරු හරි අත්තම උත්තරන අත්තම නොකතර ඥාතිවරයෙක් ඉන්නේ. දැන් අපි අපේ ඕනෑම ඥාතිවරයෙක්ගෙන් අත්තව සුමාන කරනවා නේද? එතකොට මේ පින්කම් පින් කරලා පරලෝකීය අය සඳහා නම් උපහාර පුණ්‍ය කර්මයන් නැත්නම් ගුණානුස්සාර පුණ්‍ය කර්මයන්. මේ පින් අනුමෝදන් වීමේ හැකියාව මේ සූත්‍ර සම්හන් පරිදි නම් පවු කරලා මෙතෙන්ට විනාමයි මේ සින්න අනුමෝදන් කිරීම කරන්න තියෙන්නේ අපිට වඩා පහළ තැනක්. මේක සුගතාගත සුගතාගත තැනක් කියලා පෙන්නන්නේ සුගතපත්. අනේ ඉතින් අපි හොඳට දන්නවා මේදී අපේ අම්මා තාත්තා සමහර අය ප්‍රේතය කරලා ගන්න එපා. ප්‍රේතානම් උපකප්පති කියන්නේ ප්‍රේතයක් ලැබේවා කියලා නෙවෙයි. ප්‍රේත වෙනයි ප්‍රේත වෙනයි ප්‍රේත කියන්නේ අපේ ඉවත්ත කියයි. ප්‍රීත ප්‍රේත. අපේ දෙන්න දිය කියලා දෙන හඳුන්වනවා කියනවා තමයි ප්‍රේත. ප්‍රේත නෙවෙයි. අදද නමුත් අනි බුදුහාමුදුර වදාරන අපේ උපකප්පති කුටි අපේ ආතර ඉන්න පුළුවනි. දැන් ඉතින් තව ටිකක් වතන තේරෙන ධනක් කියන්න වෙනවා වෙලාවකදී. එන අපි අපි මේ පරිලෝකීය හැම දිනකටම සානි දීලා ඉඳිනවා නේද? එනවා නේද? පින් දෙන්න පුළුවන් නම් පව් දෙන්න බැරිද? අහන්න ජාති නේද කියලා කියයි මම. අපි මෙහෙම කතා කරමු. මේ පරිලෝකීය ඥාති පරදත්තූප ජීවි වුණොත් ඔවුන් අපේ නිවෙස් ළඟ අපි යන්නේ නැතන ඇවිදින් අපි කරන තියෙන දේවල් බලන් ඉන්න ඔවුන්ට අපි පේනවා අපට ඔවුන් පේන්නේ නැහැ මොකද ඔව් පාටික ප්‍රතිසන්දියක් නිසා. දැන් දන් දෙනවා කියලා කියන්නේ Taman සතුගේ අන්නයට. පස්සේ රාජේ රාජිනා කියලා හිතන්නේ යාචිතේ පොබෝ ඉල්ලන් ඉන්නවා යම. පොබේ ප්‍රශ්කයෙන් රුපියල් 10ක් දුන්නොත් කියන තරින් අඩු වෙන්නේ නැද්ද? 100 නම් තියෙන්නේ 90ට බහින. අර්මන්ට ලැබෙන්නේ මේ සමීකරණයක් මේක ගණිත සමීකරණයක් 90 6 90යි මේ පැත්තට ගියාම ඒ පැත්තේ 10ට තුනේ එතකොට ඒකෙන් පෙන්නන්නේ තිරන තැන අඳුරෝනි දෙන්නට බෑ දැන් දෙන්නෙන් ගියා නොවි දෙවි කොහොමද නැති වෙන්න පුළුවන් ඒ දන් දෙනවා කියන අර්ථයත් දෙන්නවා කියන අර්ථය ගත්තොත් එහෙම දන් දෙනකොට නම් පින් දෙනකොට මේ දන් දෙනකොට තියෙන්නේ සමාන සතුටිය අඩු වෙනවා එහෙනම් පින් දුන්නම අඩු වෙයි එහෙම තමයි ඒකට පින් දෙනවා කියන්නේ නැතුව පින් අනුමෝදන් කරනවා කියලා වචනයක් තියෙනවා. අනුමෝදති අනුම ලබන සතුට. ප්‍රස්තාරිය අදාපම යනවාගේ මෙහෙටින් එහාට යනවා නෙවෙයි. අපි තේරුම් ගන්න උද අපි සෞතන වේ උත්සාහ කරනවා. මොකද මේ මේ දැක්කම කරමින් හොඳට කියන්නේ මේ වටා ලැබුණේවා මම කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ එකපාර ඔබ මෙතන ගෙනියන්න මට බැහැ කියලා. මේ මේවා පැහැදිලි කරගන්න ඉස්සර ඔබේ සාමයේ ඔබේ සාමෝ නැත්නම් ඔබේ ඥාතිවරේ කවරේකට දාගෙන හැබැයි කවරවලු ගිනියක් මම කැමති නැහැ. හලෝ කී නැත්නම් පිළිතුරු බෑරේකට ආරංචිව අවසන්ලේ දාගෙන මම කැමති නැහැ. එනියන් ඉපායි. පරිසරය අපිරිසිදු කරන්නේ අපි උපාල කම්මලමයි කම්පලෙ. එහෙනම් ඒක පිටිකරන්න පුළුවන් අලකොලේ දාගෙන නැත්නම් ගෙනිච්ච එක ආපහු අරන්නේ. හැමදාම පොයේ දවසේ පහුදා අපට තියෙනවා පුච්චන්නේ. ඉස්සෙල්ල කිව්වා මම දකි කලෝපී පරිසරය අතිරු කරන්නේ නේ පිළිචිලි කියන වචන කලෝපී කියන කියන්නේ ඒකට කියලා. ඒ නිසා ඒ මොඩකම කරනවා නම් දැන්මම ඒකත් තේරුම් ගන්න. අන්තලාතරු කරගෙන වලපින්. මම හිතන්නේ මේ කියන්න හදන. ආවා පහනට තෙල් දැම්මා. ගැටිය දැම්මා. ඉන්ෆෙක්ට් කරන් පස්සෙ කළා. දැන් මේ පහන පස්සෙ ඉන්න මොනවද ඕනේ? පහන ඕනේ, ගැටිය ඕනේ, තෙල් ඕනේ, පාටේ ඕනේ. තේරෙනවද? විශාලයේ ප්‍රතිපලයයි පහන් දැන්. දැන් අදිස්ත්‍ය දෙනවා විනාම කරේ. පහන් නැතියි දෙලිකයි දාගෙන ඉඳින් පහන් කුඩ දෙල් දාලා පැටියක් දාලා බැලුවා අදින් දෙච්චි අතේ නැහැ. කින් දෙච්චි අදිනස් නැහැ. දැන් මේ අම්මට පහන් පස්ස කරන්න නම් මොකද කරන්න ඕන? පාතමන්නේ පහනේ වැටි ආරගෙන මුල් පහනට කිත්තු කළොත් ඒකෙන් ඇවිල්ලා. මේ මුල් පහන උදව් කරගෙන මේ අම්මට පහන් කීයක් අත්තු කරන්න පුළුවන් වෙයිද? අපි හිතයි නේ එකක් මෙන්න ඕන කරන්නේ. හොඳයි මුල් පහනෙන් දෙවෙනි පහනට මොනවා හරි යනවද? පෙර යනවද? වැටි යනවද? මොකක්වත් කරන්නේ නැහැ. හැබැයි මුල් පහන නැත්නම් දෙවෙනි පහනත් අල්ලන්න පුළුවන්ද? එකක් බැහැනේ. මොකක්වත් යන්නේ නැහැ කියලා පිළිගන්නවද මුල් පහනෙන් දෙවෙනි පහනට? ඒ දෙවි පහන ඇවිල්ලා ඒක තියෙන අමුචාර්ය වලින් නම් අත්තු කරන්න අවශ්‍ය බැරි රුදුන් නානම් අත්තු. පින්කම් කිරීම මුල් පහන දැල්වීමයි ඔබේ ගෙදර. ඔබේ පරසත් උපදීවි ඥාතියා එනි පෙත්තිය වැඩි පහනයි දෙවියන් කියන පුද්ගලයෙක් අපි කින් කැමති කරගන්නද? ඔහු කරන්නේ ඔබේ පහනට කිත්තු කරගන්නවා. ඔබේ පින්කම දැකලා ඔහුගේ හිතේ සතුටක් උපදවා ගන්නෙක මෙහෙටින් එහාට යනවා නෙවෙයි, ඔහු මේක දැකලා සතුට වෙන එකට කියනවා අනුගෝධති. පින් දෙනවා කියන අදින පාවිච්චි කරන්න එපා, පින් අනුමෝදන් කරනවා. මෙහෙන් යන්නේ නැහැ එහාට පින්. එහෙම වුණත් එහෙම පින් ටික අපි කියමු ගෙඩියක් අපි කියලා. කැන්ඩියට කරනකොට කුඩා දෙයක්ද? දෙක්කිනේකට වෙනකම් නම් ඒක කියලා දෙන්න පුළුවන්. ආලෙකට දුන්නොත් එහෙම පින් දෙවිල යනවා නේ. පින් කියන්නේ කේජ් ගෙඩියක් නෙමෙයි, දෙවිල යන්නේ නැහැ. අපේ පින් අපි ළඟ දේවි අනුමෝදන් වෙන්න පුළුවන්. 10ක් පිටවල් 10000 පිටේ හට ගන්නා රෝ සතුට. ඒක දැකලා උපදවා ගන්නා වූ පරිසර අනුමෝදනය කියනවා. එහෙනම් අපිට කරන්න පුළුවන් ඔවුන්ට සතුට වෙන්න පුළුවන් පින්කම සංවිධානය කිරීම පමණයි. අනුමෝදන් වීමේ හැකියාව ඔවුන් සතුයි. දැන් මොකක්ද මේ කියව වටනේ? දැනගෙන ලබන සතුට අනුමෝදනය. අනුමෝදනය. අනුසෝපති වෙන්න බැරිද? එහෙම කියනවා තේරෙන්නේ නැහැ. ඒක තේරෙන වාතාවරණයක් කතා කරනවා. හොඳයි. සමීප ඥාතියෙක් කියනවා. ඉතින් දුරාගේ කරා දවසක් දෙකක් කනනවා කරනවා වැළපෙනවා ඔන්න පූජනීය මහා සංඝරත්නය නිරතව බලනවා. සමලයන් ජනාරි නැතුවාරි අදාළ අනුශාසනා විනාඩි 15 වෙනකල් පැයකින් හරි කරනවා දුස්කෙලි පාටි මේ නමුණු කියනවා. ඒක දැන් පිට හදලා සෙට්ටිය සම්බලව ඉවරයි ලැබුවා. පිටත් හදලා වාහන්තු මුලයක් පූජා කරලා අදී මනවත්ත උන්වහන්සේලා වගේ දැන් දැකලාවත්නි නියතිය පුද්ගලයා පරදත්තුක ජීවේ නම් ඔහුට කියන්නේ පින්කම් කරද? මේ කරන හැමදේම පේනවනේ. අපි යනකම් ඉඳලා ආයතනයක් පෙට්ටිය ඇරලා හදන්න පටන් ගත්තොත් ඒක පේන්නේ නැද්ද? ඒක දැක්කොත් සතුට වෙයිද දුක් වෙයිද? එතකොට අනුසෝචති නෙවෙයිද? ඒ නිසායි මම කිව්වේ පින් දෙන්න පුළුවන් නම් පව් දෙන්න පුළුවන්. හටයි පව් දෙන්න එපා. ඉවර නම් ඉවරයි පාන. ඉවරයි පාන සුගලින් පස්සේ ආය නම් නටන් දෙපා. සිත හදානේ අන්දාරේ. ආය එතනක් ගන්නලා වලකට දීලා තවත් ගන්නවා. පේනවා නම් මම මේවා අනිම කියන්නේ නිකම්ම නෙවෙයි. එකක් මට වැටහෙන කරුණ තවත් මම පොත්පත් කියවුවා මේ කරුණ සඳහන් වෙලා තියෙනවා. ඔය නියතිය පුද්ගලයන් සම්බන්ධ අන්තර්ඥානීය ග්‍රහණ වෙච්ච සම්මන් පැන්වලදී ඔවා කියලා තියෙනවා. සතුට වෙනවා වගේම ආපහු දුක් වෙනවා නු මේ මිස් මාවලා යන දේ අඬනවා නිකන් දුක් වෙනවා. අනුමෝදති කියන්නේ දැනගෙන ලබන සතුට නම් දැනගෙන දුක් වෙනවා කියන එකක් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මම කියේ පින් දෙන්න පුළුවන් නම් පව් දෙන්න පුළුවන් නම් පින්නම් දෙන්න හැබැයි පව් දෙන්න එපා. අපිට දුක තියෙන්න පුළුවන් අපි අවසන් කරමු. මොකද්ද මේ? මතකවත් දෙන්න පස්සේ. තවකඩයක් අඬලා 10කඩයක් ඇඬුවත් තේමන්තයට පණෙන්නේ නැහැ. ඒක ඔහුගේ තේනවා නම් දුක පින් හේතු වෙනවා රාම සතර පින් හේතු වෙන්නේ නැහැ කියන එක දැන් තේරුණේ නැත්නම් ගෙදර ගිහින්වත් කල්පනා කරලා තේරුම් ගන්න වෙනවා. තව ටිකක් එකට යමු. යනිස්තෝරි වංගනට බුදුහාමුදුරුව මෙහෙම පැහැදිලි කරලා ඊළඟට බුදුහාමුදුරුව ඊළඟ තැනට එනවා. මහදම බබුණ මම මේක මේ ස්ථානයේ විපාක තියෙනවා පෙන්වන්නේ ලබන කෙනාට. අස්ථානයේ විපාක තියෙනවා කියලා මම දේශනා කරනවා. හැබැයි දානි දෙන කෙනාට කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. දානි දෙන කෙනාට අස්ථාන විපාක. දැන් මේ කතා කරන්නේ පින් ලබන කෙනාට තමයි අස්ථානය අතන දෙලා හිටියෝ. එයින් කියවෙන්නේ එහෙමනම් මේ පින් අනුමෝදන් කිරීම තුළ මිනිසුන් වෙලා ඉදුණත් ඔවුන්ට පින් අනුමෝදන් කරගෙන ඉන්නේ හැකියාව නැහැ. මොකද දැනගන්නද දෙවියන්ට පින් තියෙන අනුමෝදන් ගන්න බැරි නෑ. දුන්නත් කෙනෙක් තමයි දෙවියෝ පින් තමයි අවශ්‍ය තැන තමයි මේ තරගත්තුක කිරීම ප්‍රතිසංගිය. එතෙන්ද ගිහින් අපේ නෑදෑයලාගේ පින් ගන්න බලන් ඉන්නවට වඩා හොඳයි අපි එතෙන්ද නොයා ඉන්න උත්සාහ කරන එක කියලායි මට කියන්නේ. විශ්වාස නැන්නේ මේ තැනනේ අපි යන්නේ ඉස්සෙල්ලා එතෙන් නොයා මෙන්න අපේ වැඩේ කරගන්න. ඒකයි ඉගෙන ගන්න තෝරන කාරණා. ඉතිහාසගත ධ්‍යාන බුදුහාමුදුරුව පැහැදිලි කරනවා සියම් පුද්ගලයේ මෙන්න මේ අපේ සමාජයේ දැන් සිදුවන දේ පෙන්වන්නවා. දස අකුසල කරනවා පුණ්‍යක්‍රියාත් කරනවා. එහෙමයි නැත්නම් ඔන්න මම අවුරුදු 20කට ඉඳලා ධනපතිය ධර්ම දේශනා කරන්නේ. ධනවත් පවුලක්. මොකුත් තොරතුරු කියන්නේ නැහැ. ඒවල මාමේ නාස්තම් එක දවසක් බණ කිව්වා. මම මේකල කතා කරන මට තේරෙන දේ තමයි ඒගොල්ලෝ කියනවා සෞකරාට ගාන්නේ අවුරුදු කරේ අල්ලක දානියක් දෙනවානේ. ඒ කියන්නේ අවුරුද්දට එක සැරේ ඒක දානියක් දෙන්නේ අර කෞතික ලැහෙන්නේ අවුරුද්ද පුරා කරන්නේ. දැන් පවුවල පවු ඇහිනවද තින්වලට? මේ යටපත් වෙන්න පුළුවන් ප්‍රතිසංදීයේදී කුලී පාක මත විලා අරක යටපත් වෙන්න පුළුවන්. නමුත් පවු විපාක වෙනයි, තින්නේ පාක වෙනයි අතරේ ඉන්නවා. හරි. බුදුහාමුදුරු වදාරනවා කියන පුද්ගලයේ පින්කමුත් කරලා පවුකුමුත් කරලා මිය ගිහිල්ලා පවු විපාක මුල් කොටගෙන මිය ගිහිල්ලා යම් යම් තැන්වල උපදිනවා. මේ තැන් ටික කියන්නේ ඉතින් බලන්න ගෙදරවල් වල තොරතර කතුන් හදන අය අත උස්සන. කවුරුත් හදන්නේ නැද්ද? හරි. බලමු අපි අපේ සමාජයේ ඉන්න කැලෙන් අල්ලගත්ත අපි හිලෑ කරගත්ත තොරතර කතුන් පිටර ඉන්නවද? අලියා, තුනකයා, ගරයා, අත්තයා. හිලෑ කරපුවා නැද්ද? ඉන්නවනේ. හොඳයි පාරේ වැටලා ඉන්නවා බල්ලෙක්. ඌට කන දෙන්න කවුරුත් ඉන්නවද? ඌට පුස්තකෝගයක් ආවොත් එහෙම පුස්තකෝම ගන්න කෙනෙක් ඉන්නවද? නෑ. ගෙදරක එහෙම හැදුවොත් ඌ නිදාගන්නේ කොහෙද? කුටුසෙට් එකේ. අතනේ කොහොමද ත්‍රිවිල් එකේ නැත්තම් කාර් එකේ දාගෙන පසු අයිතිවරයා ගාවට එක්කලා යනවා. කෑම නැත්තම් ඌට කෑම වෙනම ගෙනත් කියලා කන්න දෙනවා. කිතුල්ලෙක් නැකෙත් වෙන්න දෙන්නේ නෑ හොඳට නාවනවා. ආරම්භ රීතියේ තමයි කාර් එකෙන් එළිය බලන්න යන්නේ සේ සතක්. දැකලා තියෙනවද? කැලේ ඉන්න සතුන් දෙක තියෙනවද? නෑ. කැලේ ඉන්න අරි. උන් ආවන්න කවුරුත් ඉන්නවද? උන්ට කේල් කන්න යවු දෙන්න කවුරුත් ඉන්නවද? තලවලට කොපු දාන්න කවුරුත් ඉන්නවද? පරාදිට එක්ක යන්න කවුරුත් ඉන්නවද? නෑ නේද? ඒ උන්ට අපේ ඇතුලේ ඉන්න අය පසු ආයතවරු ඉන්නවා නාවනවා ඉකල් ගන්නවරි නායක පූජා කරනවා පරිත්‍යාග කරනවා නේද? තව තාවදක තේකල යනවා සත්කාර සම්මාන. කිව්වේ නෑ නේද? මොකද මේ කියලා. දැන්වත් තේරුම් ගන්න. අවු කරනවා තමයි අලියා වෙලා අසුරතියා වෙලා ආස්තියා වෙලා ගවයා වෙලා උපදින්නේ. පින් කරපුවාට තමයි දැන් අර අර කැලේ සත්තුන්ට අදාළ විදිහ හොඳ සත්කාර සම්මාන තියෙනවා. බලනනම් සසය දිර ගාවට එක් යනවා පොත්ෙන් දා ගන්න හොඳට කට සම්පත්. අලියටත් එහෙමයි. සත්යටත් එහෙමයි. මට පොය තේරෙන දෙයක් තියෙනවා මේ අනුව. මම මේ කියන දේ පුළුවන් නම් තේරුම් ගන්න. මේ තේරෙන හැටියට විනිස් සමාජයෙන් කවදාවත් ඇතයි අත්යයි කරයයි තුනකයි වඳ වෙන්නේ නැහැ. ඇයි? අවු නරකින් කරන මිනිස්සුන් දෙන්න නිසා ඔවුන්ට උපදින්න දැන් තියෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ යන්නේ ඇතා වෙලා ඉදදී පව කරලා දැන් වතු ආයුධයේ පවන්නේ නාමන්නේ ඇඳුම් අඳන්නේ තරදුව පිට තියාගෙන යන්නේ පින්වන්තට. ඒ නිසා පින්වන්තයි තමයි ඇතා ඉදදී පව කරලා. ගෙදර ඉන්න සුනකයක් තේමයි, අත්යක් තේමයි, ගලයක් තේමයි, කැලේ ඉන්න ගවයා වගේ නෙමෙයි අපි අපි හදන ගවයෝ නාවනවා, පවනවා, කොනවා, තනකොළ දෙනවා, මියන් දෙනවා වස්තුනාම අපට විතුණක් නැතුව ගමේ හත්තක නැහැ ඉන්නේ. ඌට උන් සත්කාර සම්මානයි. කයකනම් වැඩ ගන්නෙ. එහෙනම් මේ සත්තු මොනවා කරපු අයද? පෞතියෙන් දෙකම කරපු අය. අර කොච්චරම් දියවල අපේ විපාක වෙදිනවා. ඒ තින් විපාක හොඳද? කැමති නේද? එහෙම තින් විපාක වෙදින්න කැමති නම් පෞතියෙන් දෙකට කර එකට කරන්න තියෙනවා. ඔන්න මම දැන් මේ කතා කළේ මොකගෙනද? දසවස්තුක සම්මාදිට්ඨියේ අවුත්සං පින්කම් පිළිබඳව සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙන විස්තර ගොඩාක් මේ කතා කළේ. ඒ නිසා මේ සියල්ල තේරුම් ගත්තයි කියලා තවකින් වලට අනුව විපාක හම්බ වුණ අරුණාම සතර ගමනේ නිමාවට පාරක් කියන විවෘත වෙලා නේ තව. ඇයි? සාතරා පුණ්‍ය භාග්‍ය උපදීයේ සත්තා. කෙලෙස් සහිතයි පින්කත් කරනකොට වෙන විපාක දෙනවා අරුණාම මේ සම්මාදිට්ඨියට අපි කියන්නේ ප්‍රාථමික සම්මාදිට්ඨිය. අතිවිස්තර සම්මාදිට්ඨිය යන තව සම්මාදිට්ඨියක් තියෙනවා. ආර්ය සම්මාදිට්ඨිය අනාසවා ලෝකุตතර මග්ගංගා. ඒක තමයි සෝවාන් ආදී මාර්ගඵල කියන්නේ මේකේ නෙවෙයි. මේකටවත් එන්න මේ වැදිනවද ඔයගොල්ලෝ නම් කතා කරන්නේ. දැන් නම් උඩ මළුවට. අතීතයට යනවා මම. අපි මේ වෑම දිනාට එක්ක උදෑසන සිල් දුන්නා. නැත්තම් ගෙදරක බණ කියන්නේ පන්සිල් දීලා බණ පටන් ගන්නවා. එහෙම නෙවෙයිද? බුදුරජාණන් වහන්සේ ලෝකරා ධර්ම දේශනා කරන්න යාමේදී තමන් ඉස්සරහට වැස්සන පිළිසක පන්සිල් දීලා බණ කිව්වා නම් ඒක වාර්තාවෙන්නේ කොහෙද? එක තැනකාරී එහෙම කළා නම් ඒක වාර්තාවෙන් තනක් තියෙනවා. කොතනද? ඒවම් විහුතං ඒකම් සමයන් බගවා කියන පාඩේ තියෙනවා. මාල්කින් මෙතේ අතන ළඟේ සමීපී ඒ වාර්තාව ඉදිරිපත් කරා. ආනන්ද හාමුදුරුව අහපු විදියයි. එහෙනම් කෙලෙකුත්‍රේ තාව එකක්පත් වාඩි වුණා. වැන්සා නැත්තම් වැන්නේ නැහැ. සතුටු වුණා. ආගේ තුරු තුරු කතා කළා. එහෙනම් බණහන්න පිළිගම ආරම්භින්න කියලා ස්වාමීන් වහන්සේ වදාන මේක කියනවා. එහෙම කියලා නැහැ. ප්‍රශ්නයක් තියෙනවා උත්තර දුන්නා කියලා තමයි කියන්නේ. හැබැයි පිළිස්සුද පරිහරණය කරනවා නම් ඕගොල්ලොන් පොතේ තියෙනවා නම් මේ සූත්‍රවල තියෙනවා. අගිතාරද්දාජ සූත්‍රයෙන් සූත්‍රවල අගට තියෙනවා. මේ බණ ඇසු පුද්ගලයා වතුර ජානන් වහන්සේට පැහැදිලි වැඳගෙන කරන ප්‍රශංසා. කොහොමද තියෙන්නේ? අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සියයතාපි භෝගෝතම නික්කුජිතං වා උක්ඛුත්‍යය පටිච්චන්නං වා විවරය උල්ලප්පාමග්ගං ආතික්කේ අන්ධකාරේ වා තේරුපද්යෝතං ධාරේ දක්ඛමන්ත රූපාණ දක්ඛින් කීති අවේහත බුදුහාමතුරුව බණ කියනවා. බණ අසපු බුද්ධලයාට බණ තේරුණා. ස්වාමීන් දේශනාව මනස්කාන්තයි. අභික්ඛන්තං භෝගෝතම නික්කුජිතං වා උක්ඛුත්‍යය යටි කරුකුල දෙයක් සුදුකුරු කළ හා සමානයි. දැන් අපි කරලා තිබුණාම පේන්නේ නැහැ. මුතර සම් පේනවා. පරිච්ඡන්නන වලු දෙය. වපාති දුරයක් විවෘත කරලා පෙන්වන හා සමානයි. මොනසමගම නැතිකේ, නැතිකේ. මංගුලාවුන කෝ කෙනෙකුට පාර පෙන්වන පහල් කැඳු දෙන්න හා සමානයි. අන්ධකාරේ වාතයේ පජ්ජ සංදාරේය. ඩක්කුමන්ත රූපානි දක්කේ. අඳුරේ ඉන්න කෙනෙකුට ඇස් දෙක පේනවා නම් රූප බලන්න කියලා තෙල් පහනක් දැල්වා දුන්න හා සමානයි. ඔබ වහන්සේ වදාළ ධර්මයේ මට වැටහුණා. අදපතන් මා පෙරුවන් සරණ ගත වුණු උපාසක කෙනෙක්ට සලකන තේක්වා. නැත්තම් මට දෛවිසෝප සම්පදාව දෙන තේක්වා කියලා අපි බාරද්දායි සූත්‍රය එහෙමත් තියෙනවා කිව්වා. දැන් බලන්න අපි පෙරුවන් සරණ ගියේ අම්මා තාත්තගෙන් පන්සලට ගිහිල්ලා මුල් දවසේ. ආමතුරු පන්සල ගිහිල්ලා මේ සූත්‍රයන් ගන්න දෙවන සංකේ බුදුහාමුදුරන්ගේ මනාලා අවසානයේදී උන්වහන්සේගෙන් ඉල්ලා හිටිනවා අදපටන් මම පෙරවන් සරණ ගතවුද උපාසක කෙනෙක්ට කලකන තේක්වා. අපේ පෙරවන් සරණ යාමත් මේ පොතේ ධනපති උන්වහන්සේ පෙරවන් සරණ යාමත් අතර පරතරයක් තියෙනවද? තියෙනවා. අපි කොහොමද පෙරවන් සරණ ගියේ? මෞර්ය පරම්පරාවේ මොකවත් නැතුව ඔහේ කිව්වා කරණම් ගත්තා. දැන් මේ පොත පෙන්නනවා අපට ධර්මයේ තේරුණන් පතුවක් යන්න පුළුවන් තවත් පෙරවණක් තියෙනවා කියලා. බලන්න අසෝස්සන් ඔය කියන විදිහට ධර්මයේ තේරුම් අරන් පෙරවන් කරන කීයකෙක් ඉන්නවද බලන්න. අද ඊට මං අහන්නේ උපතින් මම. උපතින් නම් උත්තරේ තියෙන්නේ. මේක ඊළඟ කතාවට මම දෙන්න යනවා. එතකොට වෙලාව ඉවරද? ඒකට කමක් නැහැ. මොකද බණ ඉවර නැහැ නේ. තව දවසකට වෙලාව තියෙනවා. ඊළඟ සූත්‍රයක් කරන්න අමගින්න පුළුවන් නම්. මේකත් මම දැන් එක තැනක අර්ථයක් මේක ඉන්නන්න යන්නේ. අපි යම්කෝ සීහදේන අපි සූත්‍රය හරි පාළි සූත්‍රය හරි. උපාලි ගෝමති පුත්‍රයා කියන්නේ බුදුරජාණන් වහන්සේට අනේක විදිහට මහ සමාන නිකන්තරාත් පුත්‍රය කියලා අග්‍රස්ථානය. ඒ නිකන්තරාත් පුත්‍රවාදී කියන දැන් උපාලි ගෝමති පුත්‍රයාගේ මේ ගුරුවරයාගේ ඉතිහාස දීර්ඝ තපස්සි කියලා තව දෝරේ ඉස්සාරා. දීර්ඝ තපස්සි දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් බුදුරජාණන් වහන්සේ සිතන කතාව. බුදුහාමුදුරුව අහන ඔබගේ ගුරුවරයා කර්ම කීයක් පනවනවද? තාපිතනි කර්ම පනවන්නේ නම් ගුරුවරයා පනවන්නේ දණ්ඩයි. මොනවද දන්නේ? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. කයින් කරන සියා කාය දණ්ඩ, වචන සියා වචී දණ්ඩ, සිතින් කරන මනෝ දණ්ඩ. ප්‍රධානම කන්ද ප්‍රධාන කාර්යය. මේ ඊට තවස්ති කියන බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මම අහනවා. ඔබ වහන්සේ දන්න කියක් පනවනවද? මම දන්න පනවන්නේ කර්ම තමයි. කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම. ප්‍රධාන මොකද්ද? මනෝ කර්මයි ප්‍රධාන. මනෝ කර්මයේද සමන බවස්තාවුනේ? ඔව් මනෝ කර්ම. මනෝ කර්මයේ සමන බවස්තාවුත් ඔව් මනෝ කර්ම. තුන්තරයක් තාක්ෂියක් කරගෙන නෙමෙස්වා. දැන් විගාසනා දිවන්තරාතුත්ගේ දර්ශනයේ ප්‍රධාන වෙන්නේ කාය? බුදුරජාණන් වහන්සේ දර්ශනයේ ප්‍රධාන වෙන්නේ සිතයි. මේක විහිල්ලා දැන් වාර්තා කරනවා නිරන්තරනාථ පුත්‍රට උතන ඉන්නවා උපාලි ගෝති පුත්‍රය. දැන් උපාලි දැඩිව විශ්වාස කරන මේ තමයි මේ කාය ගන්නේ තමයි ප්‍රධාන කියන්නේ. අනේ ශ්‍රමණවවත් ගෞතමයා මුලා වෙන්න තරම. මම යන්න ඕන මිනිස්සු හිතාගන්න. හැබැයි යනවා නම් ගියාට කමන්නේ නැහැ. මිනිස්සු කියලා ආවත් මායාවක් තියෙන පරිස්සමෙන් යන්නේ කියලා නිරන්තරනාථ පුත්‍ර කියනවා. ඉතින් කොහොම කියන්නේ කොහමද? මම යනවා. මනෝවත් ගෞතමයන්ට රවුල තියෙන නිලවේ පැලුවේ කල්ලාගෙන දෙකත්තට හොලවනවා වගේ හොලවලා මම දැන් මනෝවත් ගෞතමිය සමනය කරලා ඉනවා උන්ට කාය දන්නේ ප්‍රධානස්සේ මං කියලා දිලා එනවා කියලා තමයි යන්නේ. දැන් ඕක නෙමෙයි මට කියන්න ඕන දෙය. ඔබේ අද තියෙන මොදාදියක් ඒක තමයි අරන් ඉන්නේ මම කොහොමද දැනගන්න ඕනේ මොනවාද. දැන් ඉතින් නිගන් රාජ පුත්‍ර මේ බුදුරජාණන් වහන්සේලාට උපාලි ඇවිදි අහනවා දීකට පස්සේ වහන්සේ ගාවට ආවද? ආවා. උභාන්තර අතර මෙහෙම කතන්දරයක් ඇති වුණාද? ඔව්, ඇති වුණා. මොකද්ද? මම කිව්වා මනෝ දන්නේ ප්‍රධානයි, කාය කර්ම වාචික කර්ම අනුසම තුනක් තියෙනවා, මනෝ කර්ම ප්‍රධානයි කියලා. ඊට පස්සේ මොකද කිව්වේ? අපේ බුදුරයා ගැන කාය දන්න වාචික දන්න මනෝ දන්න කියලා කතා කළා. කාය දන්නේ ප්‍රධානයි කියලා. අයිති ඊට පස්සේ කියනවා මගේ නිකන්තරාත් පුත්‍ර නමස්කාර වේවා, කාය දන්නේ තමයි ප්‍රධානයි කියලා මෙතන ඉඳගෙනත් ආවදන් වර්ණනා. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා උපාලි ඉතින් මඩේ හිටවපු ඉන්න වගේ වැනින්නේ නැත්නම් ওই ප්‍රතිපත්තියෙම ඉන්නවා නම් කාය දන්නේ ප්‍රධානයි කියලා මම ඔබ සමග වාද කරන්න කැමතියි. ඒවා දැන් මේ දෙන්න වාදයක තියලා වෙනවා. මේ වාදෙදී අහන කාරණේ තමයි ඔය නිගන්තරාත් පුත්‍රයේ ශ්‍රාවකයේ බැරි වෙලාවත් වතුර බොල් නැතුව ඉඳලා මගේ සිතාසිතෝ වීඩියෝ එහෙම උපදින්නේ කොහොමද? මනෝසත්ත නම් ලෝකෙ උපදිනවා. බුදුහාමුදුරහනවා උපාලී දැන් අර ඉස්තරලක් මේ විදිහට වස්ත්‍ර දෙයක් කියලා කියන්නේ. දැන් ඉස්තරල කය ප්‍රදානයි කියනවා. දැන් මේ කියනවා මනෝකත්ත කියන්නේ හිතමුල් කරන එක කියලා නේ. දැන් මෙතන ඉන්න උපාලික මේ සිද්ධිය තේරෙනවා. නෑ මට තේරෙන්නේ මම කියන්නේ කය දන්නේ මේ ප්‍රදානවට විශ්වාස කරන්නේ. මම පිළිගන්නේ ඒකමයි. දැන් තව ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරුවෝ. දැන් මේ වස්ත්‍ර හතරක් පහක් තියෙනවා. ඔක්කොම කියන්නේ නෑ මම. එකක තියෙන වස්ත්‍ර කතාවක්. මොකද ඉපාලින් එහෙම හිතන්නේ. යම් කිසි පුද්ගලයෙක් කඩුවක් කරගෙන මේ නුවරේ ඉන්න සියලු දෙනා එක මොහොතකින් ඝාතනය කරනවා කියලා කියනවා. පුළුවන්ද? උපාලි කියන එක කියන පුද්ගලයා සාමාන්‍යයෙන් 100කටවත් මේ නුවර ඔක්කොම මොහොතකින් ඝාතනය කරන්නේ නැහැ. හොඳයි මහ බල සම්පන්න ඍෂිවරයෙක් මේ දෙයින් නගර විනාශය වගේලා පාපකලොත් මොකද වෙන්නේ? එකට තියෙනවා දණ්ඩකාරාන්නේ කාලින් යන ආරම්භ කියලා ආරම්භ තුනක් තියෙනවා. ඒවා විනාශ වෙච්ච හැටි ප්‍රතිනවා පොතේ. ඍෂිවරුන්ගේ සාත. සාමින එක නුවරක් නෙවෙයි දොරාර දෙකක් නාලකරන්න අද පටන් මම දිරුවන් සරණ යනවා. ඔන්න කතාව. දැන් මේ ඔයගලට තියෙන එකක් ගැනයි කියන්නේ යන්නේ හරිද? දැන් ඔය දිරුවන් සරණ යනකොට කොහොමද කියන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယංදි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංදි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියවා නේද? කියවා නේද? දෙවනුවත් සරණ යනවා කියලා කියවා. හැබැයි මොකටද දෙවියෝ දෙවියන් කරගෙන කියන්නේ දන්නවද? අපි බලන්නේ බුදුහාමුදුරුවෝ වදාළ උපාලි ඔබ රට පිළිගත්ත නා. මේ දෙවියන් තරණය යනවා නම් හරි මොනවා හරි කරනවා නම් හරි මේක වඩා දුරදිග හිතා බලා තීරණයක් ගන්න ඉක්මන් වෙන්න එපා. සාමිනී වෙනත් සාස්ත්‍රවරයෙක් කියනවා නම් මෙලහට රටේ අඬ පෙර ගහලා මං වගේ කෙනෙක් වුණාන්දේ ශ්‍රාවකයා වුණයි කියලා. ඔබ වහන්සේ මට තවත් නිදහස දෙනවා. සිතාලා තීරණයක් ගන්නලු මම දෙවනවත් සුබවාන් කියන එක හදනවා දෙවනවත් පෙරවන් කරන යනවා ස්වාමීන් මගේ හිතර ගන්න රැක්කේ මම ඒක දිගන් ටයිම් දෙලුත් කරලා තියෙනවා ඊට පස්සේ මම මොකට ගන් දෙන්නේ නැහැ නිකන්ට මේ උපාලි කියනවා. උපාලි කාට හරි දාන දෙනවා නම් ඒක දෙන්න. අය අපට දෙන්න කියලා කතා කරන උත්තරයක් නෑ. ඒක නවත්තන්න කාරණයක් නෑ. සාමි ඔබ වහන්සේ කියනවා කියලා කියන්නේ අපට විතරක් දැන් තව කතාවක් දෙන්න එපයි කියලා. කියනවා කියලා ආරංචි ලක්. ඔබ වහන්සේ දැන් වදාරනවා තවත් කියලා දාලා ඒගොල්ලෝ නැත්තෝ ගන්නට පවත් කියන නවත්තන්න කාරණයක් නෑ කියලා. සාමිනි මම තෙවනවත් ඔබ වහන්සේ ඒක හැදුනවා තෙවනවත් පුදුම් තෙරුවන් සරණයි. දැන් මේක අල්ල ගන්න. පළවෙනිම පැහැදීම. දෙවෙනිම වඩා පැහැදීම. තුන්වෙනිම වඩා පැහැදීම. good better best. මේ උපාරි සූත්‍රයෙන් පෙන්වන්නේ දෙවෙනිම පෙරලන් තරණයන්නේ කොහොමද දෙවෙනිම පෙරලන් තරණයන්නේ කොහොමද කියලා. ඒක තුල තියෙන්නේ මොකක්ද? පැහැදීම. වඩා පැහැදීම. වඩා පැහැදීම. ඔබ ඉරිදීගේ තියනවාද? ඔබ පෙරවන් ධර්මයේ අපි දෙතියන් සත්‍යයන් දෙතියන් කියන දැනගෙන ඔය කියලා තියෙන්නේ. පෙරෝනේ උත්තරේ පෙරෝනේ බින්දුවයි. ඔන්න මට කියන්න ඕන දෙයක් තමයි. මේක පෙරවන්ක් නෙවෙයි. මේ උපාලි සූත්‍රයෙන් තමයි මේ අලංවත් සේවනවත් සේවනවත් කියන කරන් තියෙන කොටියට එන අපේ සූත්‍රය. ඒක උත්තරනිකායේ කරුණින්ම තියෙනවා නිර්වාණ සරණ යන හැකියි පොතේ පටන් අරගෙන. නමුත් මේ නිර්වාණ සරණ යනවා කියන එකේ පෙන්වන්නේ දෙවනවත් සේවනවත් යන නිකන් කතර වෙනවට කියන එකක් නෙවෙයි. පැහැදීම සහ වඩා පැහැදීම සහ වඩා පැහැදීම. එසේනම් ඔබට යම් කිසි දවසක ධර්මයේ තේරුම් ගැනීම තුළ පැහැදීමේ වඩා පැහැදීමේ සහ වඩා පැහැදීමේ නිර්වාණ සරණ යන හැකි දවසක් උදාහරණයක් ඇස අරමිතේක නැහැ. කෙටේ විය නොහැකිද? ආ. පෙර කරන්නේ ආර්ය සම්මා දිට්ඨිය යන මාර්ගය පිළිබඳ. දැන් තේරෙනවද මේ පෙරවන් කියන එක නිකම්ම මේ කට වෙනවා කියන එකට වඩා මේ සතරමකින් මිදීම සඳහා තියෙන එකම මඟ පෙරවන් පරණ කර ගැනීම. ඒක කට වෙනවට කියන එකට වඩා පෙරවන් තේරුම් අරගෙන අනුගමනය කරන්න ඕන ප්‍රතිපත්ති පූජාවක්. ආර්ය සම්මාදිට්ඨිය අත්ලස්සන්නේ ඒක. දැන් මේ දෙවන සම්මාදිට්ඨිය ගැන කතා කරන්නේ. මේ මෙතෙක් අපි කතා කරන සම්මාදිට්ඨිය සතර ධමනේ සැප විපාක ආර්ය වර්ග සැප ගැනම කිසියකට ඉහි ප්‍රතිඵලයක් වශයෙන් මාර්ගඵල හම් වෙන්නේ නැහැ. එහෙනම් ඊළඟ දැන් අරකේ මොකක්ද තියෙන්නේ? දොන්දේ පාකට ආදී පාකට පූජා පාකට එකයි සම්මාදිට්ඨිය කියලා නේ. මේකනි මම පාඩේ විතරක් කියලා යනවා ඉතින් කියන්න වෙලාවක් නෑ. මොකක්ද ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ? දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය ඥානං අයං කුච්චතිති වික්ඛවේ සම්මාදිට්ඨිය. මේ ගැන කතා කරේ මගේ ධර්ම දේශනාවල ඉලක්කය ඒක අපි අනාගතයට කියනවා. ඔරලෝසු මතවරේ මෙතනින් යන්න වෙලාව හරි ගන්න අපි. අනම අදනේ ධර්මදේශනාවේ ඔබට පැහැදිලි කළේ ඉතා සරල කරුණ. ඒ මන් දන්නේ ඔක්කොම කියන්න බැරුනේ. මේ පින්කම් කරන්න කියලා මේ මිනිස්සු විපාක අඩු කරගන්න හැටි. විපාක සතර හතෙන් වෙලා උපදින්න පින්කම් සහ ගොන්කම් ඉතක කරන්න හැටි. පරිසම්පත් අහිමි කරගන්න හැටි. මේ පොතරම් අසම්පූර්ණද අපේ අනුන් කරනවාට කියලා හරියන්නේ නැති පින්කමක් කියන්නේ. ඉන්කම පිළිසිතින් කරන්න ඕන දෙයක් මෙලෝ කරලෝ වශයෙන් විපාක වෙන්නේ. ඒ වගේම සින්කම් කාටද උපකාර නැහැ කියලා බුදුහාමුදුරුවෝ දෙවියන්ට පරිත්තන්ට මිනිස්සුන්ට හැමෝටම උපකාර වන්නේ නම් ඉස්සර වෙලා ප්‍රතිපත්ති පූජාවට පෙර සින්කම සින්කම විදිහට කරන්න පන්සලෙන් හරි ගෙදරින් හරි ඒ වගේම සින් දෙන්න කොට පෞද්ගල දෙන්න තුරේ ඉඳේ දෙන්නා. මමත් උනාලා කියුවද? සමහර අය පෞද්ගලනවා. ඒ නිසා මේ අපි ඉස්සරහට යන හදන පාරේ අපට තේරෙන සරල දේවල් මේ කතා කරන්නේ. කවුරු ධර්මයේ ගමරට පොත්තට ගියේ නැහැ. ඒ වුණාට ඔබට හොරින් මෙතනින් මාව පිටත් කරන ලාව පිටරේ පිට වෙලායි තියෙන්නේ. ඒ නිසා අද මම මතක් කළේ සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. පළවෙනි සම්මාදිට්ඨියේ කර්ම විපාක කරගන්නදී ආරවණකට වලින් අතරින් නිවීම නෑ. ඒ රෝහාන් ආදී මාර්ගඵල නෑ. ඒක තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨියේ. ඒක මොකක්ද කියලා අපි ඉදිරි ධර්ම දේශනාවලදී අසා තේරුම් ගැනීමට උත්සාහ කරමු. ඔබට මේ ධර්ම දේශනාවන් නැවත අහන්න පුළුවන් නම් අහලා ඒ කියන්නේ මමම මගේ ධර්ම දේශනා හතර රසාවක් හෝ පහ රසාවක් අහලා විරෝධී කර ගන්නවා, නිරෝධි කර ගන්නවා, අඩුපාඩු හදා ගන්නවා. අහනවා. පළමුවෙන් මාදරාවට ඉරාදන් ඉස්සලා කරන්නේ මේ පරිගත් ධර්ම දේශනාව අහන්නේ. මේ සාස්ත්‍රීය පරිගත් වෙන ඕගොල්ලෝ දැන් ඉන්නවා. ඒක අහන්නේ තමයි ඉස්සතම. සදාකේ වන අධ්‍යයවස අහලා තමයි අද මේ ගණන් කියන්නේ. එහෙනම් ඒක මම අහලා දෙවෙනි වණක් තමයි ඉඳගත්තේ. දැන් තුන්වෙනි වණ තමයි මම හදලා තනන්නේ. මේ අපේ සූත්‍ර දේශනා කීපයක් නැතුව එක සූත්‍රයෙන් එක සූත්‍රයකට ධර්ම කරුණු පැහැදිලි කිරීමට මම ඉන්නම් ඉවන කාරණාවල. ඔබට මෙහාට එන්න කියන ආරාධනාව තියෙන්නේ නේ? ආ. අම්ම ගෙදර කිව්වා ඕන්න නැත්තම් පල්ලම් බහැලා නිකන් ඉන්නම් අය හඳුන්නේ නැහැ නේද? ඔව්. හරි. එහෙනම් අපි බොහොම සන්තෝෂයෙන් මම හිතන්නේ නිදිමතාවේ නැහැ. කැලේහැවිත් නැහැ, කැල ගහන්නෙත් නැහැ. පොඩ්ඩක් ඉතින් හේත් වෙලා ඉන්න කෙනෙක්ට බැරි වෙලා ඉන්දියන් ලැබිස් මම ඊගෙන පැලකිනවත් නැහැ. එයාටයි පාඩු මට පාඩු නැහැ නේ. එතන මේ ඉන්නේ පෑන කාලයක් මම කැප කරගද විඳා ගන්න නෙවෙයි අසා තේරුම් ගැනීම. පළවෙනි කරුණේ බණ ඇසීම, ඒකට අවශ්‍ය කල්යාණ මිත්‍රයෝනි ලැබීම දෙවෙනි කරුණ. කල්යාණ මිත්‍රයාගෙන් මේ බණ අහලා තුන්වෙනි හතරවෙනි කාරණා ඔබේ හදවත් ආරම්භ වෙන්න ඕන. ඒ වගේම දැන් මම කියන්නේ තුන්වෙනි හතරවෙනි කාරණා ආරම්භ වෙන්නේ බණ තේරුම් ගන්නවටනේ. ඒක අපි එදාට බලමු. එසේනම් අපට ආරාධනා කිරීමෙන් සතුට වෙනවා. ඔබ හැම දිනාගේදී ධමන පදත් පරණ ධර්ම දෙයක් සේවා උදාන දිනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ දෙලවතේ වතාවතන ඔබේ ජීවිතයේ සුක්තේ නුවර තනතිව සිත් කරගන්නට අපේ මේ ඇසුර අපේ මේ ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා කියන සුභාසිංසනේ ප්‍රාර්ථනය කරමින් මෙතනදී මධර්මාන් ප්‍රාර්ථනාවත් අවසන් කරන ලබනවා සාදුකාරයන් පවසනවා.